අද සුපුරුදු විදිහට එහෙනම් පටන් ගමු ධර්ම සාකච්ඡාව. කවුරුවෙන් අපි අද පිළිගන්නවා සතියේ දිනවල කරන ධර්ම සාකච්ඡාවට. ඉතින් අපි ඉන්න කල්යාණ මිත්‍ර කීප දෙනා අතර තමත් සුවද සාකච්ඡාවකට අපි එකතු වෙමු. අද අපි සුදුල තියාගන්න යන්නේ මේ අංගුත්තර නිකායේ සචිත්ත වර්ගයේ තියෙන සූත්‍රයක්. මේ දශක නිපාතයේ මේ සම්බන්ධ කරගෙන තමයි එක දවසකට පොඩ්ඩක් කතා කරන්නේ. අපි අමුතද සූත්‍රෙම ඉස්සරහ තියාගෙන කතා කරුත් අපිට පැටලෙන්නේ නැතුව මේ තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ සූත්‍රයේ නම හැටියට තියෙන්නේ මූලක සූත්‍ර කියලා. සිංහල පරිවර්තනයේ නම දාලා තියෙන්නේ සබ්බ ධම්ම කිම්මල සූත්‍රය කියලා. ඉතින් අපි පොඩ්ඩක් සූත්‍ර දේශනාව කියවමු ගමු. අද මේ සූත්‍ර සාකච්ඡාවක් විදිහට යමු. එතකොට අපි අපේ වචන වලට කොටු නොවි අපිට සූත්‍ර අනුසාරයෙන්ම කතා කරන්න පුළුවන්. අංකීවන සූත්‍රය. නේද? ඊට පස්සේ අපි කට්ටිය තුල සාකච්ඡා කරමු. සේන මහත්මයා උදව් කරන්න. මේකේ තියෙනවා මේ සබ්බ ධම්ම කිම්මල සූත්‍රය. මහණෙනි, ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ අවත්නි සියලු ධර්මයෝ කුමක් මුල් කොට ඇත්තාහුද? සියලු ධර්මයෝ කුමකින් හටගත්තාහුද? කුමකින් පහළ වූවාහුද? කුමක් රැස්වෙද්ද? කුමක් ප්‍රධාන කොට ඇත්තාහුද? කුමක් අධිපති කොට ඇත්තාහුද? කුමක් අධික කොට ඇත්තාහුද? කුමක් හරය කොට ඇත්තාහුද? කුමකට බැසගත්තාහුද? සියලු ධර්මයෝ කුමක් අවසන් කොට ඇත්තාහුද? මෙසේ විචාරන්නාහුය. පුරත තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙසේ විචාන ලද තොපි ඒ අන්‍ය තීර්ථක පරිපාජිකයන්ට කුමක් නම් ප්‍රකාශ කරන්නාහුද? විචාරසේක. ස්වාමිනි, අපේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ අධිපති කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. ස්වාමිනි, මේ කියමනේ තේරුම භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් යහපත. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු එය දරන්නාහුයැයි කීවාහුය. මහණෙනි, එසේනම් අසා මනාකොට මෙනෙහි කළව කියන්නේ මේ මෙසේ කියන්නේ මේ වදාළසේක. ස්වාමිනි, එසේයි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්න. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. මහණෙනි, ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ අවත්නි සියලු ධර්මය කුමක් මුල් කොට ඇත්තාහුද? සියලු ධර්මය කුමකින් හටගත්තාහුද? කුමකින් පහළ වූවාහුද? කුමක රැස්වේද? කුමක් ප්‍රධාන කොට ඇත්තාහුද? කුමක් අධිපති කොට ඇත්තාහුද? කුමක් අධික කොට ඇත්තාහුද? කුමක් හරය කොට ඇත්තාහුද? කුමකට බැසගත්තාහුද? සියලු ධර්මය කුමක් අවසන් කොට ඇත්තාහුදයි මෙසේ විචාරන්නාහුය. මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීර්ථක මහ පරිපාජකයන්ට අවත්නි සියලු ධර්මයෝ කැමැත්ත මුල් කොට ඇත්තාහ කියලා කිව්වා. සියලු ධර්මයෝ මෙනෙහි කිරීමෙන් හටගත්තාහුය කියලා කිව්වා. සියලු ධර්මයෝ ස්පර්ශයෙන් පහළ වූවාවිය කියලා කිව්වා. සියලු ධර්මයෝ වේදනාවෙහි වැටෙන්නාහුය කියලා දේශනා කළා. සියලු ධර්මයෝ සිත එකඟ කිරීම මුල් කොට ඇත්තාහ. සියලු ධර්ම සිහිය අධිපති කොට ඇත්තාහ. සියලු ධර්මයෝ ප්‍රඥාව මත්තෙහි කොට ඇත්තාහ. සියලු ධර්මයෝ මිදීම හරය කොට ඇත්තාහ. සියලු ධර්මයෝ නිවනට බැසගත්තාහ. සියලු ධර්මයෝ නිවන අවසන් කොට ඇත්තාහයි මෙසේ ප්‍රකාශ කළා. මහණෙනි, මෙසේ විචාරණ ලද්දා උතපි ඒ අන්‍ය තීර්ථක පරිපාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නාවෙයි තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට මේ සූත්‍ර දේශනා තියෙන සචිත්ත වර්ගයේ දශක නිපාතය, කියන්නේ කොටස් 10ක් තියෙනවා. දැන් මේ 10ක්ම කිව්වා. ඒ 10 තමයි ඡන්ද මූලක ආවුසෝ සබ්බේ ධම්මා. අපි එදා ඒක කතා කරා නේද? ඡන්ද මූලක ආවුසෝ සබ්බේ ධම්මා කියන එක අපි එදා කතා කළා. ඊගාවට කියනවා මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. ඊළඟට කියනවා පස්ස සමුදය සබ්බේ ධම්මා තුන් විදිහක. හතරවෙනි එක වේදනා සමෝසරණා සබ්බේ ධම්මා. පස්වෙනි එක සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා. හයවෙනි එක සතාදිපත්තේය සබ්බේ ධම්මා. පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා විමුක්ති සදා සබ්බේ ධම්මා ධම්මා අමුතු ගදා සබ්බේ ධම්මා දහවෙනික නිබ්බාන පරියෝසනා සබ්බේ ධම්මා ඔන්න 10. ඉතින් ඇත්තටම මේ 10 මෙතන තියෙනවා සම්පූර්ණ සත්‍යගත ධර්මයේම තියෙනවා. කිසියම් කෙනෙක් විදර්ශනාවක් වඩනවා නම් විදර්ශනාවකට ගන්න කියන්නේ අවශ්‍ය සියලුම දේ මෙතන තියෙනවා. ඡන්ද මූලය, මානසිකාරය, පස්සය, වේදනාව, සමාධිය, පංචස ආදි වශයෙන් නිබ්බාණේ දක්වාම අවශ්‍ය 10ම මෙතන තියෙනවා. එහෙමනම් අපි අද ඔන්නෝයේ කොටස් වලින් අපි එදා ඡන්ද මූලය ගැන කතා කරපු නිසාවෙන් අද අපිට පුළුවන් කතා කරන්න මේ ඊළිකාවට තියෙන කොටස් 1 හෝ 2. එතකොට මම බලාපොරොත්තු වෙන්නේ එතෙන්ට ඉනියන් නැයි දෙවෙනි කොටස දෙවෙනි එක ගැන හිතමු. ඡන්ද මූලික ශබ්ද ධම්මා කිව්වට පස්සේ අපි ඒ ගැන ගොඩාක් කතා කරලා ඡන්දය කියන්නේ කොහොමද කියලා ආදි වශයෙන් අද අපි බලමු මොකද මේ මානසිකාර සම්භවා ශබ්ද ධම්මා කියන්නේ කොහොමද කියලා. ඡන්දයෙන් පටන් ගත්තා මානසිකාර සම්භවා ශබ්ද ධම්මා කියන්නේ මොකද්ද කියලා අපි කිනක කතා කරමු හනේ. තමන් තේරුම් ගන්න ඉන්න විදිහට කියනකොට අපිට යම් කිසි ආලෝකයක් ලැබෙවි. ඒ නිසා මම ඊටම ගෞරවයෙන් මූලික වශයෙන්ම එhmenan පළමුවෙන් සේන මහත්මයාටත් ඊට පස්සේ වසන්ත මහත්මයාටත් ඊළඟට කමල් මහත්මයාටත් ප්‍රීති මහත්මයාටත් ප්‍රසන්න මහත්මයාටත් යොමු වෙන කැමති ඉන්නතුළු අපේ අංශ මහත්මිය සංජය මහත්මිය එදිරා ටිකක් කාර්ය බහුල එකිනෙක සම්බන්ධතාවක් තිබුවා කුමුදු මහත්මිය චත්ති අන්තරෝපියෝ වෙනවා. අද එහෙමනම් මම ඊටම ගෞරවයෙන් සේන මහත්මයාට යොමිනවා. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. ඒ 10 දෙවෙනි එකයි අපි අද කතා කරන්නේ. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. මේ දේ අපි සුට්ටක් කතා කරමු තිරවස්සන්. තිරවස්සන්යි. අපි ගිය සැරේ කතා කළා මේ ඡන්දේ මේ ධර්මයට මූලික වෙන එක ගැන. දැන් අද කතා කරන්න තියෙන්නේ මානසිකාරය. මානසිකාරය කොහොමද මේ සබ්බ මානසිකාර සියලු ධම්මවලට සබ්බ ධම්මා මානසිකාර සම්භව මෙතන තියෙන්නේ. ඉස්සෙල්ලා තිබුණේ ඡන්ද මූලිකා කියලා. ඡන්දය මූලික වෙනවා කියලා. එතන මෙතන තියෙන මානසිකාර සම්භව. එතන මෙතන අපි මේක බුදුහාමුදුරෝ යම් කිසි වචනයක් කියලා තියෙනවා නම් ඒ වචනේ අපි නියමෙද තේරුම ගන්න ඕනේ ඒකේ බුදුහාමුදුරෝ කියපු අදහස ගන්න ඕනේ නම් ඒකෙන්ද අපි විතර බලන්න ඕනේ මොකද මේ මානසිකාර සම්භව කියන්නේ. මොකද මානසිකාර මූලිකා කියලා නෙමෙයි කියන්නේ මානසිකාර සම්භව කියලා. එතකොට මානසිකාර කියන්නේ මොකද්ද සම්භවය කියන්නේ මොකද්ද කියලා දැනගත්තොත් මෙතන අපිට මේක කොහොමද ගැලපෙන්නේ සියලු ධර්ම වලට කියලා හිතන්න පුළුවන්. එතකොට මානසිකාරය කියලා කියන්නේ උදල වශයෙන් අපිට තේරෙන්නේ අපි යමක් මානසිකාරය කරනවා කියලා කියන්නේ අපිට මනසින් ඒ ක්‍රියාවක් මොකක් හරි ඒ ගැන සිත ගෙනියන එකයි මානසිකාරය කියලා කියන්නේ. එහෙමයි මට තේරුම් ගන්නෙ. එතකොට මේ මානසිකාරය සම්භවය කියන එක මම තේරුම් ගන්නෙ ඒක එකට හේතුව හැටියට, මූලික හේතුව හැටියට. ඒක තමයි දැන් උල්පත තමයි සම්භවය වෙන්නේ ගඟකට. ඒ වගේ දැන් මානසිකාරය සම්භවය වෙනවා මේ සියලුම ධර්මවලට. මේ හැම ධර්මයක්ම අපි දන්නවා සිත්ති ඇති වෙන ධර්මයක් කියන එක, ධර්ම කියන එක. ඒතර මේ සිත්ති ඇති වෙන ධර්ම කොහොමද මේක ඇති වෙන්නේ කියලා බලුවොත් මේක මානසිකාරය තමයි මේකේ මූලික ක්‍රියාව පටන් ගන්නෙ මානසිකාරයෙන් කියන එක තමයි මෙතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන් තියෙන්නේ කියන එකයි මට තේරෙන්නේ. එතකොට මේක තවදුරටත් විස්තර කරනවා නම් එතකොට යම් කිසි මේ ධර්මයක් අපි කියන්නේ කුසල ධර්ම, අකුසල ධර්ම හැම ධර්මයක්. අපි ගත්තොත් උදාහරණයක් විදිහට අපිට ලෝභ තමක්, ඒ කියන්නේ ලෝභ ධර්මයක් ඇති වෙනවා. ඉතින් මේ ලෝභ ධර්ම ඇති වෙන්නේ මේ මානසිකාර්ය නිසා කියන එක කොහොමද මේක අපි තේරුම් ගන්නේ? දැන් මානසිකාර්ය ලෝභය වෙන්න අපි යම් කිසි දෙයකට අපි ආශාවක් ඇති වෙනවා. මේ ආශාව මතු කරන්නේ මුලින්ම ඇති වෙන්නේ මේ මානසිකාර්ය තුලයි. අපි මේ ගැන හිතුවේ නැත්නම් අපිට මට උදාහරණයක් ගත්තොත් මට යෝගට් එකක් ගන්න ආසයි. තර් මේ ආශාව කියන ධර්මයේ මගේ සිතේ මතුවේ මේ යෝගට් එක ගැන මගේ සිත ක්‍රියා කරපු නිසා යෝගට් එක ගැන මතක් වෙලා ඒ යෝගට් එකට මූලික කැමැත්ත මූලික තත්ත්වයේ කැමැත්තෙන් පස්සේ තමයි මේක ඉන්නේ. ඒ ගැන ක්‍රියා කරන යෝගට් එකක් තිබුණොත් හොඳයි, මේක මට ආසයි, මේ විදිහේ යෝගට් එකක් නම් හොඳයි. ඒ විදිහට ඒ මානසිකාර්ය තමයි මේ ධර්මයට මගේ ආශාව කියන කෙනේ ධර්මයට මූල මෙකන සම්භාවය වුණේ ඒ මානසිකාර්ය. එහෙමයි මම තේරුම් ගත්තේ. මම කැමති තවත් ඒගේ අදහස් ඉගෙන ගන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෙනවට බොහොම පිං. අනේ ඒ වගේ අපි ඉස්සෙල්ලා වටේ යමු. අපි මේ හිතන්නේ මොකද්ද කියන එක නේද? අපි පස්සේ අපි හැමෝම කියන දේ එකතු කරලා අපි මේක හදාගමු බලන්න. ඔව් වසන්ත මහත්තයයි ගවර නේද? තෙරුවන් සරණයි කියලා දිනාගින්න. අපි ඉදා සාකච්ඡා කරේ ඡන්ද මූලික කැමැත්ත. අද සාකච්ඡා කරගත්තේ මේ වචනේ තේරුම හොඳට දෙකේ මහත්මයා පැහැදිලි කරා. ඉතින් ඒ වචනේ අනුව අපිට පැහැදිලි වෙනවා යම් කිසි දෙයක්කට මේ මානසිකාරයක් යොමු කිරීමක්, හිත යොමු කිරීමක් කරේ නැත්නම් ඒක ස්පර්ශ වීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක හොඳටම පැහැදිලි. මොකද අපි දැන් කොහේරි යනවා නම් අපි පාරේ මොකක්ද දෙයක් දකින්නවා හරියට දේවා. කනට ඇහෙනවා සාල් ප්‍රමාණික ශබ්ද. නමුත් ඒ ශබ්දයකට හරි, ඒ කියන්නේ ඒ දකින අහන මොනවා හරි ඒ වගේ රසකරණාසේ දිවකය කියන මේ අපිට එන ආයතන හරහා එන ඒ දේවල් අපිට මනසකාරය කරේ නැත්නම් ඒවා කියන ප්‍රපඤ්ඤ දක්වා ඒක වැඩෙන්නේ නැහැ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට පැහැදිලිව පේනවා දැන් මේ ඇස කියන්නේ රූපයක් කියන එක දෙක ගත්තොත් එහෙම අත්‍තරම ඒ සිිතේ ඇති වෙන ස්වභාව දෙකක් ඇසත් එක්ක කියන්නේ මොකක් හරි දෙයක් ගැහීම සමගම ඇති වෙන ස්වභාව දෙකක එකතුවක්. ඒතර ඒ එකතුව නිසා ඇති වෙනවා අපි කියනවා ඒ මම ඒකට ඒතරට අපි වස්ත්‍රාට පැහැදිලි කරලා කියනවා මේ මොකද්ද වෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසකාර කියලා මේ තව විදිහකට මේ ඒ හැදෙන හැටි මොකද එතන ඇති වෙන්නේ පංච පාදානස්කන්ධයක් හැදෙනවා ඒ තුලින්. එතකොට අපිට පැහැදිලි මෙතන දැන් හොඳටම මෙතන මේ ඇස ඇති වෙනවා ඇස උපදිනවා කියලා කියන්නේ මොකද්ද කියලා අතරම තනක් උපදිනවා මොකද උපදිනවා කියන සත්‍යයට පත් වෙන්නේ ඇත්තටම කිනවනම් මේ විඥාණයට මානසිකාරය අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ විඥාණයට ඇත්තටම දැනගන්නේ වේදනාව සංඥාව තමයි මේ වේදනා අහු වෙන්නේ. නමුත් මානසිකාරය කියන එක ඇත්තටම අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒක පාර්ශ්වය තුලින් තමයි මානසිකාරයක් හැදෙන්නේ ඒ ක්ෂණයකින්. දොර ඒකට ප්‍රකාශ කරනවාන්සේ දේශනා කරන වචනයක් මේ තජ්ජෝ සමන්නාහරෝ කියලා. ඒ තජ්ජෝ කියලා කියන්නේ මේ පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිවම නැතිලා යනවා. එතකොට ඒක පෙර තිබුණෙත් නැහැ. හැබැයි මේ මොහොතට පැනන ගතියක්. එතකොට එතනින් තමයි මේ මානසික තත්ත්වය ඒකෙනි යොමු වෙලා ඒක විඥානිකින් කරපතට එන විඥානය අපි කරපතක් කියලා හිතුවොත් ඒ දෙක විදෙන්නේ එක පාටම. එතකොට ඒ තුලින් තමයි ඇත්තටම සිදුවන ස්පර්ශය හරහාම වේදනාවක් සිදුලා ඉතින් අපිට පේනවා මේ ඇති වෙන්නේ ඒ වේදනාව තුලින් ඇති වෙන්නේ ඒ ශබ්දේ හරි ඒ රූප සංඥාවක සම්පන්නවරි ඒක හඳුනා ගැනීම ඇති වෙන්නේ. ඒකට මේ හඳුනාගත්ත දෙයකින් තමයි විතක්ක කරන්නේ. තව දුරටත් විතක්ක කරන්නේ සංස්කාර හදන්නේ චේතනා පහළ කරන්නේ. ඒ තුලින් තමයි ඉතින් තමයි ඊට පස්සේ අපි ප්‍රපංච අපි යන්නේ. ඒ කියන්නේ කාර්ය රැස්තුන් පස්සේ පස්සේ මේක නිකන් පිළිගන්න පිළිගන්න මෙහෙම. එතකොට මේ ඇහැක අපි උදාහරණයක් වශයෙන් කනට ශබ්දයක් ඇහුනොත් ඒ ඇහිච්ච ශබ්දයේ කෙරෙහි අපි අපි බැලුවොත් එහෙනම් ඉස්සල්ලාම කොටස් කීපයක් තුනක් හතරක් වගේ බෙදන්න පුළුවන්. ඉස්සල්ලාම අපිට ඒ ශබ්දයේ එකම අපිට ඇති වෙන දෙයක් තමයි මේ සජ්ජෝ සබන්හාර කියන්නේ ඒ පෙර නගිනව හැම දෙයක්. නමුත් මේ ඒ ශබ්දය කියන එක අපේ මේ කනට කනේ තියෙන ඒ කියන්නේ සෝත ඒ සෝත කියන ඒ ප්‍රසාදය බිඳින ඒ මොහොත් අපිට ශබ්දය කියන එක ශබ්දයක් සමනයි. නමුත් සෝත ප්‍රසාදය බිඳුනහම ඒ ශබ්දයත් එකම පැන නගින අමුද ඒ එක්තරයි. නමුත් දෙවෙනි ස්ටෙප් එකට අපිට දෙවන්න පුළුවන් වෙන්නේ මේ මනස කියනවා මනසින් ඒක බලනවා. ඊට පස්සේ ඇත්තටම එතන හැරීමක් ඇති කරනවා. ඒ කියන්නේ අපි ඔය සිත් එකේ තුල කතා කරොත් ඇත්තටම ඇති අපි එතන කියන්නේ පස්ටි විඥානෙම ඒකට නම් තමයි සිත් 15 වෙන සිත් වේදිය. එතනින් ඒක උපදවලා ගත්තකම මේ මනස ඒක කැන්සල් වගේ බලනවා. අහ මෙහෙම දෙයක් මෙතන ඇති වුණා. නමුත් දන්නේ නැහැ තහ මොකද්ද කියලා. නමුත් මෙහෙම දෙයක් ඇති වුණා. ඊට පස්සේ තමයි මේ බලන්නේ මේක මෙහෙම දෙයක් ඇති වුණා නම් මේ ඇතිවෙන්නේ කොහොමද? මොකද්ද වුනේ මෙතන කියලා. ඒ කියන්නේ කනත, ඒ කියන්නේ කනක් නෙමෙයි. ඒත්ම කන කියන එක මේ සම්පූර්ණ මේ කනෙන් ඇතිවෙච්ච දෙයක්ුත් නෙමෙයි. ඒ වගේම ඔතෙන් පෙර පුරුද්ද, පෙර මතකයේ පෙර කියන අපේ ජීවිතයේ එක්ස්පීරියන්ස් කරපු දේවල් වලින් මතකයේ තියෙන දේකට සම්බන්ධ වෙන කාරණා කීපයක් එකතු වෙලා මේ සද්ද මේකයි කියලා. ඒක පිළිගන්න. ඒ පිළිගත්ත දේ ගැන සමාන් ඊට පස්සේ ප්‍රතිචාර දක්වනවා. ඒතර ඔය විදිහට තමයි මේක අපිට කර්ම රැස් කරන දක්වාම යන්නේ. එතකොට පැහැදිලි දෙන ස්පර්ශය ඉතාමත්ම වැදගත් මේ දෙක එකට යන්නේ. ස්පර්ශයක් එක්කම තමයි මනිකාරය වෙන්නේ. එතකොට ස්පර්ශය ගැන බැලුවොත් අපිට ප්‍රති අට ආකාරයේ ස්පර්ශය වෙනවා කියලා අපි දේශනාවල අහලා තියෙනවා. ඉතින් පොලිසිය තමයි සාමාන්‍යයෙන් මම තේරුම් ගන්න තියෙන්නේ මේ කොහොමද ස්පර්ශයක් මේ මනිකාරයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් අසත් තියෙනවා, රූපෙත් තියෙනවා, විඤ්ඤාණය අටගත්ත නිසා ස්පර්ශය කියලා වේදනාව දක්වා කියනවා. නමුත් මනසිකාරයේ කියන්නේ ඇත්තටම කියනවා නම් ඒක හැඟවිලා තියෙන දෙයක්. ඒක ඇත්තටම විඥානට අහුවෙන්නේ අපි ප්‍රඥාවෙන් තමයි ඒක ගැන කතා කරන්න ඕනේ. විද්‍යාත්මක කියන සූත්‍රයේ වගේ පැහැදිලි කරලා තියෙනවා. හොඳයි, පුරවත් කරන්නේ. තේරුවන් සරණයි. එහෙමනම් අපි යොමුමු ඊගාට මං යෝජනා කරේ කමල් මහත්මයාට. මේ තේරුවන් සරණයි. අර අවුරුද්දට අර මේ මුට්ටියට ගහනවා තමයි මේක නම් මේ සමාවෙන් දෙම කිව්වට මේ එකතු කියන අවුරුද්දට මොකද අර කණාගෙන ස්ටේට් එක නේද මට ඒක ක්ලියර් කරගන්න ඕනේ. මොකද කියන්නේ අර කන ડોક્ટર කමල් මෙහෙමයි ඔය කිපිසලක් ඔය කමෙන්ට් කරා මම එකන කියන්න ඕනේ අපි මේ කරන වැඩේට අවතක්සිරු වෙලක් වෙනවා. එහෙම නෙමෙයි මේ කරන්නේ අපි. නෑ නෑ මේක නෑ මගේ වචන ගැන මං කියන්නේ. ඒක නෑ නෑ එහෙම නෑ මේ අපි මේ කරන්නේ අපි මේ අදහස් ඉදපත් කරන එක එකන කල්යාවිතු දකින්න දෙන් ඔය කියන්නේ මේක අපි ඔක්කොම ඇස්තික පියාගෙන වගේ ආන් ඉන්නවා. සම්පූර්ණ මේ පැය දෙක ධම්ම විශේෂක අපි ඉන්න එකක්. අනිත් එක අපි එකිනෙකාගේ අදහස් වලින් දැන් අලුත් අවු දැන් වසන්ත මාත්‍ය අපිට නැවත මතක් කරලා දුන්නා අර මේ චිත්ත වීති ඉල ක්‍රියාකාරීව අපි හැමදාම ඇවුවට තමතක. ඉතින් සේන මාත්‍ය ඇවිල්ලා අපිට මේ මානසිකාරයේ සම්භවය කියන වචනවලට ඉතින් මේ ක්‍රියාදාමය හරි හොඳයි. ඉතින් අපි එක්කෙනෙක් කියන්නේ සම්පූර්ණයෙන් දහනවා ගත්තට මේ හැමෝම කිසියම් ධර්ම උපදෙස් තියනා ඉන්න හින්දා ඒ අයගෙන් ඒකට පෝෂණයක් ලැබෙනවා. වන්දනා ඔබතුමා අපදා මේ සාකච්ඡාව සම්බන්ධයෙන් ඔබතුමා මේක අගේ කරන හින්දා නමුත් ඔබතුමා දාවද මේ අපි ආලු ටික මේකින් හින්දා මම එන්නේ මොකක්ද නිකන් කියන්නේ මගේ වචන ගැනයි මම කියුවේ. නෑ නෑ ඔබතුමාගෙන් කඩේවල මම කවදාද කියලා ගන්නවා. මේ ડોක්ටර් මේ යාළුනි මේ කාරණා මිත්‍ර මේ ડોක්ටර් කමල් දන්නවා හරියට. හරි හොරයි කියන්න. අපි දැන් පොඩක් මේක කළා ගන්න ඕනේ. මේ කවල් මහත්ත මේ ඔබට බනහන හොඳට දේවල් ගන්නවා. අපි මේ භාෂා වදන එකක කියන්නේ නැහැ. දැන් මේ ඒව නැහැ. ඊට පස්සේ මේ ඊට පස්සේ අපි වගේ ගත් පුරින් ප්‍රයෝජන. හොඳයි සමා වෙන්න තිරුවන් සරණයි. එහෙමනම් අර වසන්ත මහත්තයා කීපයක හරි ඒ පැත්තේ අත්වසෙන් මේ ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික පහ හතෙන් පහක් තමයි ප්‍රධාන වෙන්නේ. ඒ පහේ මානසිකාරය තමයි ලොකුම එක. හැබැයි අර ඒ කිව්වා වගේ විඥානිත එක පේන්නේ නැහැ. ඒක ඒක එතන මේ අපිට ඒක ලොකුවට පේන්නේ නැහැ. ප්‍රඥාව එන එක. ප්‍රඥාව කාවුත් තමයි මේ මානසිකාරය හරියට එන්නේ. අන්න ඒක තමයි මේ යෝනිසෝ මානසිකාරය වෙන්නේ. එතකොට දැන් ස්පර්ශයක් වෙන්න කලින් ඇත්ත වශයෙන් මානසිකාරය ඇති වෙනවා. ඇත්ත වශයෙන් කියන මේ දෙක අතර වෙලාවක් ඇත්තේ නැහැ. නමුත් ඒක තේරුම් කරන්ඩ ගන්න ඕන මානසිකාරය තමයි පළවෙනිම තියෙන්නේ. ඒක උඩ තමයි සංඥාව ස්පර්ශය චේතනා ඇති වෙන්නේ. ඒක තමයි අර චේතනාවක් හැදෙන්නේ. එතකොට මේ සංඥාවේ අර මේ මිරිකුවක් වගේ ඕනති දේවල් පෙන්වන්නේ. එතකොට වේදනාව සුඛ දුක අදුක්කම සුඛ ඒ විදිහට ඒක වෙනසක් නැහැ. හැබැයි අනේ ටික තමයි කියන්නේ. එතකොට අනික එක එතකොට හැම සිතකම මානසිකාරය එනවා. හැම සිතක්ම අපේ ජීවිතය කියන්නේ සිතක්. හැම වෙලාවෙම සිත් පේඩියක් නේ මේක භවංගයෙන් එන සිත් පේඩියක්. ඒක එතකොට හැම සිතකම මේ මානසිකාරය තියෙනවා. මානසිකාර චෛතසිකේ තියෙනවා. මොකද ඒක සබ්බචිත්ත සාධාරණ මානසිකා චෛතසිකක් වෙන නිසා. එතකොට දැන් අනිත් එක දැන් ඒ ටික අපි කිව්ව ඇති. දැන් බලන්න මේ මේ මේ දෙවෙනි ටිකක් දැන් අපි අපේ කුසල් අකුසල් නැති කර ගන්න එකම විදිය දැන් වෙලෙම පෙන්නන්නේ එක්ක යෝනිසෝ මානසිකාරේ නැත්නම් ආයෝනිසෝ මානසිකාරේ. අපි නිතර තියෙන්නේ අපිට ආයෝනිසෝ මානසිකාරේ. ඒ කියන්නේ අපේ ලෝකෝත්තර සමාධියට නැති නිසා අපි දන්නේ නැහැ ඇත්ත ඇති සැටි. ඉතින් අපි හැම වෙලෙම හිතන්නේ හරි කියලා නමුත් කරන්නේ වැරදි වැඩ. ඒ කියන්නේ අයෝනිසෝ මානසිකාරයෙන් තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් බේරෙන්න කරන්න තියෙන එක වැඩේ යෝනිසෝ මානසිකාරය නැත්තම් ඒකට කියන්නේ මේ පුඤ්ඤා ප්‍රයෝග සංස්කාර කියන එකත් ඒකම තමයි. ඒ වගේ කියන්නේ සාමාන්‍ය හැදෙන සංස්කාරට විරුද්ධ ප්‍රයෝගයෙන් කරන දේවල් යෝනිසෝ මානසිකාරයෙන් පෙන්නලා දෙනවා හරි විදිය. එතකොට ඒක ප්‍රයෝග සංස්කාරයක් වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කමල් මහත්මයා බොහොම බොහොම පිං බලන්න මම කල්යන්ත කියන කිවි මම බොරුද කමල් මහත්මයාට බොහොම මේ ඇංගිල හිටියට මේ බොහොම වැදගත් දේවල් අපිට ඉස්මතු කරලා දෙන්නේ. හොඳයි මම මේ අපි ජෝර්නි මම ගුරු තේසලකන මහත්මිය සම්බන්ධ වුණා. එතුමා තමයි අපිට මාත් සමග මේ පොඩ්ඩක් මේ කාරණා මේ කොටස කලින් සාකච්ඡා කළේ. ඉතින් එතුමා මම ආර්ධනා කරලා නිහඬව ඉඳලා සවන් දෙන්න හැකියාව කුණත් කතා කරන්න කියලා. ඉතින් අපි අද කතා කරන්නේ මේ මූලික සූත්‍රය හැටියට අංගුත්තර නිකායේ දසක නිපාතේ සචිත්ත වර්ගයේ තියෙන සූත්‍රය. ඒක මූලික සූත්‍රය හැටියට කියවෙනවා එතන. මේ ඒ වගේම සිංහල ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙන සබ්බ ධම්ම කිම් මූල සූත්‍රය කියලා. ඉතින් ඒ සූත්‍ර දේශනාවේ අර කොටස් 10ක් ගැන මේ සියලු ධර්මයට මුල් වෙන හේතු 10 ගැන සඳහන් වෙනවා. අපි මේ සූත්‍රයත් අපි කොහොමද කියලා දැනගන්න පෙර ഇതുම මාත් එක්ක මේ කතා කරපු දවසේම මම හිතන්නේ කල්යාණ මිත්‍ර සමග අපි කතා කළ පළවෙනි දේ එදා අපි කතා කළේ ඡන්ද මූලක අවසෝ සබ්බේ ධම්මා කියන කොටස. එතකොට ඉන්ස අද අපි කතා කරන්න තියාගන්නේ මේ මානසිකාර සම්භවා සබ්බ ධම්මා කියන එකයි. ඒ අනුව දැනට කලින්සු තුන් දෙනෙක් අදහස් දක්වුවා මොකද්ද කියන්නේ කියන දේ. ඉතින් මම දැන් ඊටම ගෞරවයෙන් යොමු වෙනවා ප්‍රසන්න මහත්මයාට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ මානසිකාරය කියලා කියන්නේ පෙර මහත්තයා කිව්වා වගේ අභිධර්මයේ තුලින් බලනකොට සර්වචිත්ත සාධාරණ වල මේ එක චෛතසිකයක. එතකොට චෛතසික කියලා දෙන හිතක් එක ඇති වෙන දෙයක්. එතකොට ඒ කුප්පාද නිරෝධා චේකලම්බන වස්තුකා චේතෝ යුක්තාදි පඤ්ඤාස ධම්මා චේතසිකා මත. කියන්නේ හිතක් සමගම තමයි ඒ චෛතසික ඇති වෙන්නේ. එතකොට ඒ මානසිකාරය තුලින් මෙනෙහි කරන්න ගන්න එක සංඥාවක් ගත්තනම් අපි පස්සේ තුලින් ගත සංඥාව අපි මෙනෙහි කරනවා. එතකොට එතනින් මෙනෙහි කිරීම තුලින් අපිට ලැබෙන්නේ හුඟක් වලට ජෝනිසෝ මානසිකාරය එනවනම් හුඟක්ම එන්නේ සතියයි. ඉතින් සතියේ තුලින් තමයි අපි හැම දෙයක්ම දකින්නේ මෙනෙහි කරන්නේ මේ කියන්නේ අපි දැන් භාවනාවකට තුලත් තුනත් ගියාම තියෙන සතියයි. සතිය තමයි එකතු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒ වෙන කියනකොට ඉතින් ධර්මයේ තුල බොහෝ දේවල් තියෙනවා. අපිට යම් කිසි කෙනෙක් භාවනා යෝගියෙක් කොහෙට හරි ගියොත් ගිහිල්ලා ඉඳගත්තුත් ඉඳගත්තනම් ඒක මනසිකාරය කරන්න පටන් ගත්තනම් එතන හුඟක් වෙලාට එන්නේ ප්‍රඥාවයි සතියයි. එතකොට එතෙන්දී අවිද්‍යාවයි තණ්හාවයි නැති වෙලා යනවා. තේල සතියයි ප්‍රඥාවයි ඇති වෙලා ඇති වෙනවා. ඉතින් ඒක සතියේ චෛතසික කොටටත් වැටෙනවා. සමහර යෝනිසෝ මනසිකාරයටත් වැටෙනවා. ඒක තමයි වඩන්න දැන් තේරුම් කළ දෙන්න පුළුවන් තේරුවන් සඳ. ඔව්. ඒ ඔබතුමා අපිට පැහැදිලි කර දෙන විදිය බොහොම වෙනවා. හොඳයි. අපි ගෞරවයෙන් ප්‍රීති මහත්මයාට කියමු. ප්‍රීති මහත්මයා මේ මේ මෙතෙන්දි ඡන්ද මූලක සබ්බේ ධම්මා කියලා කිව්වා. ඒගොල්ල මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා කියනවා. හැම ධර්මයක්ම මොනවාද? හැම ධර්ම රූප, චිත්ත, චෛතසික කියන මේ ධර්ම සබ්බේ ධම්මා කියලා නේ කිව්වේ නේද? සියලුම ධර්ම. සියලුම ධර්ම තමයි මාතේ මයික් එක ඔන් වෙලා. සියලුම ධර්ම ගැන කිව්වේ. ඒතකොට සියලුම ධර්ම මානසිකාර සම්භවා මොකද මේ කියන්නේ? ඒක අපි හරියටම තාම ඒ හරියටම හරිතන එන්නේ ගෙහුවද කියලා මට සැකයක් තියෙනවා කතා යන විදිහට. මේ මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියන එක එකයි අපි කතා කරන්නේ. මානසිකාර කියන වචනේ පමණක් නෙවෙයි. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා සියලුම ධර්ම රූප වේ චිත්ත චෛතසික. ප්‍රීතිමත්. ආ චර්වන් සර්ණයි දල්ලොත් මාත්මයතුළු සියලු කල්‍යාණ මිත්‍රයන්ට ඉතාම කලින් කලයන් මිත්‍රයන් ගොඩාක් දීර්ඝ වශයෙන් ධර්මය ප්‍රයෝගී කරගෙන මේ සම්බන්ධව කතා කරා. අපි මුල්ම ඡන්දය ගැන කතා කරපු දවසේ අපි කිව්වා කුසල ධම්ම අව්‍යක්ෂ ධම්ම කියන තුන තමයි අපි ධම්ම හැටියට අරන් කතා කරේ ඡන්දය යටතේ. එතකොට මේ කලයන් මිත්‍රයන් කලින් කිව්ව ආකාරයට මේ ධම්ම සියල්ලම සිතේ ඇතිවන දේවල්. ඒතොර සිතේ ඇතිවන සෑම සිතකම ඇතිවන මේ සාරජීවිත සාධාරණ චෛතසික හත ගැනත් සඳහන් වුණා. එතනදී මානසිකාර්ය කියන එක යෙදෙනවා. මට එතනදී පොඩි ප්‍රශ්නයක් වගේත් අපේ මේ ධර්ම තියෙන කල්යාණ මිත්‍රයන්ට යොදන්නත් මම කැමතියි. චේතනාව සහ මානසිකාරය දෙකම යෙදෙන මේ සරචිත සාධාරණ චෛතසිකවල මම දන්න ආකාරයට චේතනාව තමයි සියලුම දෙයට මුල් වෙන්නේ කර්මයන්ට. එතනදී මානසිකාරයෙන් චේතනාව ඇතිවෙනවා වගේ කියන එක තමයි මම අවබෝධ කරගෙන තියෙන්නේ. නමුත් මම බලන්නකොට මේ චේතනාව මුලින් ඇති වෙලා තියෙන මානසිකාර්ය 7 වෙනි තැනට තමයි තියෙන්නේ ලයිස්ට්ුවේ. ඒ සම්බන්ධව පොඩ්ඩක් දැනගන්න කැමතියි. මොකද පස්ව වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීතේන්ද්‍රිය මානසිකාර්ය කියලා මානසිකාර්ය අන්තිමට තමයි තියෙන්නේ. මට පොඩි එතනදී ගැටලුවක් වගේ මතුණා. මේ චේතනාව මුලින් ඇති වෙලා මානසිකාර්ය පස්සේ ඇති වෙනවද නැත්නම් මේ මානසිකාර්යෙන් පස්සේ චේතනාවක් ඇති වෙනද කියන එකයි. ඒ සම්බන්ධව අපි පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා මට හිතනවා. තෙරුවන් සරණයි. සමාන දෙයක් ගැන මම කත් කියන්නද එහෙම? අනේ හොඳයි කියන්න කොහොමද මහත්තයා? අතෝසින් අපේ මේ කාලය ගැන කල්පනා කරනකොට ඔය සිතක කාලයක් යොමු කරන්න බෑ. හැබැයි තීරුම් කරන්න තමයි මේ කාලය වෙන් කරලා තියෙන්නේ. එකක් කලින් පටන් ගන්නවා අනික දෙවෙනියට පටන් ගන්නවා කියලා. ඇත්ත වශයෙන්ම මානසිකාර්යය තමයි පළමුවෙනි පටන් ගන්නේ. නමුත් අපිට මානසිකාර්යය පේන්නේ නැහැ. මොකද අපිට පේන්නේ ස්පර්ශය තමයි ඉක්මනට. දැන් අර සමහර ස්වාමීන් වහන්සේලා ඔය ඒකෙන් ඔය ජීවිතේන්ද්‍රයයි ඒකද්ද තමයි කෙනෙක් ගැන වැඩි ගණන් ගන්නෑ. ඒක එතරම් ඇක්ටිවේට් ඒකේ ඇක්ටිවිටි එක අපිට පේන්නේ නැති නිසා අනික් පහ තමයි ගන්නෙ. එතකොට ඒගොල්ලන් පෙන්නන්නේ මාපට ඇඟිල්ල හැටියට තමයි මානසිකාරය ගන්නෙ. ඊට පස්සේ ස්පර්ශය. ඊට පස්සේ තමයි චේතනා, වේදනා, සංඥා කියන අනිත් පොඩි තුන ගන්නෙ. ඒකේ ඒ කියන්නේ බලගතු මේකන මානසිකාරය. එතකොට නරක මේකන තමයි ස්පර්ශය. අනිත් තුන්දෙනා බොහොම පොඩි වුණාට ලොකු වැඩ කරනවා. අනේ විදිහට තමයි ඒගොල්ලෝ මේ ඒක වටහාගෙන තියෙන්නේ, තේරුම් කරන්නේ. අනේ එකෙන් තේරුම් ගන්න ඒක වෙලාවක් නැහැ. නමුත් මේ තේරුම් කරන තමයි මේ වෙලාව වෙන් කරලා තියෙන්නේ. තේරුවන් සර්නේ. ප්‍රීති මහත්මයා, ඒ කියන්නේ ඔබතුමාට පැහැදිලිවක් තියනවද? මම දැන් ඔබම අපින් කමල් මාත්‍යා ඉතාම හොඳින් තේරුණා. ඇත්තටම මම මේ කණු සඳහන් කරගෙන තියෙන මේ පස්ස වේදනා සංඥා චේතන මානසිකාරය කියන එක මම හයිලයිට් කරගෙන තියෙනවා. මට ඒක පොඩ්ඩක් අමතක ඔබතුමා ඒ ගොඩාක් හොඳට ඒක විස්තර කර දුන්නා. බොහොම පින් තේරුවන් සරණයි. ඔව් අපිට ඊගාවට යොමු වෙන්න තියෙන්නේ අපි මුදු මහත්මියට මුදු මහත්මිය අපි කතා කරන මාතෘකාව මේ මුලින්ම මොකද කියවන්නද මේ පත්‍රිකාව සම්බෝව අපි මේ දැන් ඉරුවන් සරණයි. මාතර ලොකු හිතන්නේ මේ මානසිකාරය කියන්නේ අපි මොකක් හරි දෙයක් හිත හිත ඉන්නවා වගේ අදහසක් තමයි තියෙන්නේ. මට විශාලම දැනුමක් නෑ ඒක. හොඳයි, කමන්නේ දැන් දෙහි තියන්නේ නැහැ. අපි පස්සේ ආයෙත් සම්බන්ධ වෙමු. මේ සර්වන්. කමන්නේ ඒක අපි දෙන්න දැන් දෙමු. සන්දේ මාත් මිටත් කතා කරන්න බෑ පස්සේ කියලා කිව්වා නේද? කමක් නැහැ. එහෙනම් තමයි මේ පොඩක් අසනීපයක් තියෙනවා. ඒ වුණාට මේ දැනන විදියට පොඩ්ඩක් කියන්න. මම දැන් විද්‍යාවයි අවිද්‍යාවයි කියන දෙකට අපි යම් වෙනකොට අවිද්‍යාවේදී ওই අසත්පුරුෂ සේවනේ අසද්ධර්ම ශ්‍රවණය මේ අශ්‍රද්ධාව අයෝනිසි මානසිකාරය අසතික අසම්පන්නය ඉන්ද්‍රිය අසංවරය ත්‍රිවිධ දුෂ්චරිතය පංච නීවරණේ යටත් තමයි අපි අවිද්‍යාව හඳුන්වන්නේ. ඒ වගේ විද්‍යාවේ අනිපත්‍ය සත්පුරුෂ සේවනේ සද්ධර්ම ශ්‍රවණය ශ්‍රද්ධාව යෝනිසෝ මනසිකාරය සති සම්පන්නය ඉන්ද්‍ර සංවය ත්‍රිවිධ සුචරිතය සතර සතිපට්ඨාන සප්තබෝධ්‍යංගය තමයි විද්‍යා මුක්තියට මේ අයිති. ඉතින් එතනද මම හිතනවා මනසිකාරය දෙපැත්තටම අපි මනසිකාරය මම දන්න ඉදිරි වැරදෙන්නත් තුන සමා වෙන්න අයෝනිසි මානසිකාරය කියන්නේ අපේ නූපන් කෙලෙස් උපදින ලෙස දැන් උපන් කෙලෙස් වැඩි දියුණු වන ලෙස යමක් කෙරේ අපි මෙනෙහි කරනකොට තමයි එතන අයෝනිසි මානසිකාරය යෙදෙන්නේ. ඉතින් මම එපමණයි මට විස්තර කරන්න පුළුවන්. මම කියන්නේ ඒ මානසිකාරය සිතින් මෙනෙහි කිරීම තමයි මෙතන ඉතාම මුල් වෙලා තියෙන්නේ. කෙලෙස් උපදින්න එපමණකින් ස්ථිරවන් සරණයි. ඔතේරුවන් සරණයි සන්දය මාත්මි බොහොම පින්. හොඳයි, අපි මතක් කරගත්තොත් අපි මුලින්ම කතා කළේ ඡන්ද මූලිකා සබ්බේ ධම්මා කියලා නේද? අපි එදා කතා කළා එක එකක් අරගෙන මේ කිසියම් රූපයක් ගත්තත් කිසියම් චෛතසිකයක් ගත්තත් මේ ඒ චෛතසිකයට පවා මූල වෙන්නේ ඡන්දයක් කියලා. කැමැත්තක් තියෙන නිසා තමයි අපි චෛතසිකයක් හදාගන්නේ. චෛතසික කියන ලොකුයක් නෙමෙයි. සිත තියෙන යතුනේ චෛතසික සම්බන්ධ ආශ්‍රිත වෙන දේ. ඒක ඒ චෛතසිකයකට පවා හේතුව ඡන්දය කියලා කිව්වා. දැන් අද කියනවා මේ එකට ඒකට හේතුවක් වෙනවා තමයි මානසිකාරයක. දැන් ඡන්දයක් ඇති වෙනකොට මානසිකාරයක් ඇති වෙන්නේ කොහොමද චෛතසිකයක් සම්බන්ධයෙන්? මම දකින්න හිතනවා ඒ කියන්නේ සියුම් විදිහට අපි බලන්න පුළුවන් වෙන්න ඕනේ මේක කියලා. අපි අර ඉස්සර ප්‍රීති මහත්තයා වතු කරා වගේ අපි මේ අපි සංස්කාර පසුව ගොඩක් කරනවා. මානසිකයක් මානසිකාරයක් ලස් ස්පර්ශයක් උනාට පස්සේ ස්පර්ශයක් කියන තුන දෙන්න සංගීත පසුව දෙක තුනක් එකතු වෙන තැනනේ. ඒ තුන එකතු වෙන තැනට වෙනකොට පස්සේ සම්බන්ධ සම්පූර්ණ වෙනකොට මානසිකාරයේ කියන එක වෙලා මනසිකාරයේ කෘත්‍ය පටන් අරගෙන කියලා මට හිතෙනවා. මොකද අපි දන්නවා ස්පර්ශයේ වෙනකොට ලොකු කාලයක් වෙලා ඉවරයි. ඒක ලෝකෙට සම්බන්ධ වෙලා ඉවරයි. අපි සුදස්නාම් දු කියන වගේ මේ ඉස්සරහා ඉන්න එක්කෙනා වසන්ත කියලා දැනගත්ත ගමන් ලෝකෙට සම්බන්ධ වෙලා ඉවරයි. ස්පර්ශයේ සම්බන්ධ වෙලා. ඒකට මේ මානසිකාරකයේදී ස්පර්ශයට වඩා ඉතා සියුම් දැනකින් කලින් සිදුවෙන දෙයක් කියලා. අනිත් එක මට කියන්න ඕනකම තිබුණා මේ මෙතෙන්දි මේ සූත්‍ර දේශනා කියන්නේ මානසිකාර සබ්බේ ධම්මා කියලා නෙමෙයි මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා කියන්නේ. අර ඡන්ද මූලක සබ්බේ ධම්මා මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. වේදනා සමෝසන්න සබ්බේ ධම්මා. පස්ස සමුදය සබ්බේ ධම්මා. ඒතකොට අර මානසිකාර සම්භවා කියන එක තමයි සබ්බේ ධම්මා හැටියට කියන්නේ. මානසිකාර සම්භවා කියන කෙනකොට ඒක කියවෙන්නේ මම දන්නේ මේ අර ක්‍රියාවක් තියෙනවා එතන මෙනෙහි කිරීමක් සම්භවයක් ඉතින් මානසික ඒ මෙනෙහි කිරීමක් සිදු වෙනවා කියන කතාව මම හිතන්නේ ඒක ඒ මෙනෙහි කිරීමක් සිදු වෙනවා එතනදී ඒ සිංගල් ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙන විදිහට මම මේ කියන්න බලන්නේ මානසික සම්භව කියන්නේ එක වචනයක් එතකොට ඡන්ද මූලික කිව්වන් පස්සේ සියලු ධර්මයට කැමැත්තක් තියෙනවා සියලු ධර්මියෝ මෙනෙහි කිරීමෙන් හටගත්තා වූ කියලා තමයි තියෙන්නේ කොහොමද සබ්බේ ධම්මා කියනකොට. ඒතකොට ඒක අර ඒ පුද්ගලයා විසින් කරන ක්‍රියාවක් වගේක් නේද ඒක මෙනෙහි කිරීමක්. ඒක අපිට අර අහුවෙන ගොරෝසු මට්ටමේ මෙනෙහි කිරීමක් කියන එකට යන්න පුළුවන්. එතකොට චේතනාව වෙලා ගොඩක් ඉවරයි. නමුත් එහෙම නෙමෙයි ඊට මූලිකම අවස්ථාවේදී චේතනාව ඇති වෙනකොටම මේ චෛතසිකයක් ඇති වෙනකොටම චිත්තය ඇති වෙනකොටම මෙනෙහි කිරීමේ කෘත්‍යය පටන් ගන්නවා කියන වගේමක් මට තියෙනවා. මම කලින් කිව්වා වගේ අද මේ කවුරුත් කියලා දෙනවා හරිය මෙනිවෙන්නේ අපිට මේක අපි විශ්ලේෂණය කර කර ඒ වෙලාව මේ මොහොතේදී අපේ හිතට විදර්ශනාවකට නැගෙන විශේෂයෙන් පේන විදිහ තමයි අපි මේ කියන්නේ. නිසා මේ එකක්වත් ධර්ම දේශනාවක් කියලා කියන දෙනවා කියලා කවුරුත් ගන්න එපා. අපි මේක හිතලා බලමු තමයි. හොඳයි. මේ පුදුත්තක් කතා කරන්න පුළුවන්. ඔව්. කමල් මහත්තයාවක් කියන්නේ නේද? ඔව්. හොඳයි කමල් මහත්තයා ඊට පස්සෙ පදකින් පැත්තෙන් ඊට පස්සෙ මම ගෞරවයෙන් ධර්මසි මහත්මයාට යොමු වෙන කැමති හොඳේ කැමති නම් කමල් නෑ කමල් මහත්මයාට පසු මොකද එතුමා මේ එතම විශේෂ ආර්ධනාවක් සම්බන්ධ කරගත්තා හැමදාම සම්බන්ධ වෙන්නේ නෙමෙයි හොඳයි කමල් මහත්මයා කතා මේ පසුගිය මම එදා හිටියේ නෑ පසුගිය දේශනාව ගැන පසුගිය ඩිස්කෂන් එක ගැන කතා කරන්නේ ඡන්දය ගැන අතවසෙන් ඡන්දයේ චිත්තයක දහපලක ඡන්දය ඇති වෙනවා ඒ කියන්නේ රූපය නැත් ඇහැ කියන කිනුන බාහිර ආයතනය ඇහැ විඥානය ස්පර්ශය ඒ වගේ 10 පොලක එක චිත්තයක ඇති වෙනවා එතකොට ඒ ඡන්දයේ අර රූපේට තියෙන ඡන්දයයි ඇහැට තියෙන ඡන්දයයි විඥානයේ තියෙන ඡන්දයයි ඒක නිකන් හරියට ගම් එකක් වගේ ඒක නිසා කියලා හිතන අර ඇලෙන්නේ කොහට ඒකෙන් තමයි ස්පර්ශය පටන් ගන්නවා කියලා මේ මම මේ අහලා තිනවා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් තේරුවන් සරණයි. ඔතේවත් නැහැ තුමා කිව්වාගේ තුමා අපි පොඩක් අතීතයට ගිහින් ඡේදා කතාවට නමුත් අපි නැවත එමු මානසිකාරයට. මම මානසිකාර මේක තරම් මා සියුම් තරක් ඉස්මතු කරන්න හදනවා. මානසිකාරය බොහොම ආරම්භක අවස්ථාවේදී එතුමා මතක් වෙනවා අපි ඡන්දේකම ඡන්දේ යම් ස්ටේට් කැමරක් ඇති වෙලා වෙනකොටම එතන මෙනෙහි කිරීමක් සිදු වෙනවාද ඒක එකට සිදු වෙන ධර්මතාව නේද මේවා මේ ඒ මෙනෙහි ඒ ඒ ඒ මෙනෙහි කිරීම කියන්නේ ඉතින් තමයි හැම සම්භව එකකටම හැම ධර්මයකටම මෙනෙහි කිරීමත් එක්ක සම්බන්ධයි කියලා කතාව ඉතින් තේරුම් ගන්න කොහොමද මේ ධර්ම සීමාතේ පොඩ්ඩක් කතා කරමුද හොඳයි එහෙනම් අපි වසන්ත මහත්තයා නැවත යමු. හොඳයි තුරුසමයි මම අදහස් දැනගත්තා ගොඩක් සතුටුයි සිද්ධ වෙනවා. මට මේ මම කියවුම් අරගෙන තියෙන සූත්‍ර දේශනාවලින් සාමාන්‍යයෙන්ලාගේ දේශනාවලින් එහෙම මේ මාත්‍යෙක් වගේ මේක ඔක්කොම එකට ගම්බරක් වගේ එක පොදියට ඇති වෙන සියකින් හැබැයි හුඟක් කාලවලට මානසිකාරයෙන් තොර මානසිකාරයේ ස්පර්ශය කියන දෙකත්ම වැටලා තියෙන්නේ මම මේ සම්මාස කෙනෙක්ගේ මේ ළඟදි දේශනාවක් ඇහුවා ඒක ප්‍රකට වෙන්නේ නැහැ ඒකම. ඒක හැංගිලා තියෙන විඥානය. ඉතින් විඥානයේ ප්‍රකට නොවන නිසා මේ දෙක හැබැයි මේ දෙකිනුත් අර මානසිකාරය කියන එක සුළුෙන් පටන් අරගෙන ස්පර්ශය බලවත් වෙනවා. ඒ බලවත් ස්පර්ශය හරහා තමයි අපිට මොකද ඒ දැන් මදුපිණ්ඩික සූත්‍රය වගේ දැන් ඒක ඒ මානසික දේශනා කරලා තියෙන විදිහට මේ පද්ධති ස්පර්ශය ඇති වුණාම ඒ කියන්නේ දක්මුන් පරිච රූපේක උපදු චක්කු විඥාන කියනකොටම ඉන්නා සංගති පස්සෝ ඒකවල පස්ස වෙනකොට අර මානසිකාරයේ විතර ගැබ් වෙලා තියෙන පස්ස ප්‍රඥාප්තිය පනවන්නේ එහෙම දෙයක් නැහැ නමුත් ඒක එහෙම දෙයක් පණ වෙලා තමයි ඉතින් එහාට යන්නේ උපදු ජංගේ පස්ස පච්චා වේදනා කියලා යම් වේදිති සංසංජානි සංවිචක්කී ඒකත් ওই විදිහ තමයි මම කියරන් මේ තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් මම දන්නේ කොහොමද මානසිකාරයක් ඉස්සලා ඇවිල්ලා ඉන්න ඕනේ කියලා තමයි මට හැඟීම. නැත්තම් මේක අපිට කොච්චර දේවල් දැන් අපිට කනට ඇහෙනවද මේකට යොමු කිරීමක් වුණේ නැත්තම් එහෙම බාහිරින් යමුණු නැත්නම් අපිට ඇහෙන සද්දයහ අපි හිතීමක් දක්වා යන්නේ නැහැ. දැන් අපි දේවකීම ඇහැට පේන රූප අරන්ත. මෙහෙම ඇහැකින්ම කැන්සර්ගෙන ගොත් ඇස්සෙක. නමුත් අපිට ගෝචර වෙ කරගන්න අපි මොකද දෙයක් ප්‍රපංය දක්වා යන්නේ ඒක මේ Taman ඒක දැක්තර ගත්තා. ඒක නිසා මට හිතෙනවා ඒ විදිහට තවදුරටත් අහල බලමු කල්‍යාණ මිත්‍රෙන් තවත් එකක් තමයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි මම නැවත සේන මහත්තයා ගමන සේන මහත්තයා අපි දැන් රූපයක් කියලා දෙයක් ගමුකෝ රූප අපි දන්නවා රූප කියලා තියෙනවා 28 නේද රූප 28ක් තියෙනවා ඒ ඔබතුමා කැමති 27න් ඕන එකක් තෝරගන්න ඒ අරගෙන කියන්නේ මේ රූප 28 මේ රූප කොහොමද මානසිකාර සම්භව වෙන්නේ මානසිකාර සම්භව රූප කියලා කිව්වොත් එහෙනම් අබ්බේ ධම්ම කියන්න නැතුව මානසික සම්භව රූප කොහොමද ඒක අප තේරුම් ගන්න? සේනමහත් තේරුම් ගන්නයි ඔව් මෙතන අතවසෙත්ම අපි මෙතනදි මානසික සම්භව කියන එක තවදුරටත් හොඳට විස්තර කරගන්න ඕනේ. මොකද මානසික කියන එක ගොඩක් කිව්වා යෝනිසෝ මානසික ආයෝනිසෝ මානසික කියලා දෙකක් තියෙනවා කියලා. නමුත් මෙතන තියෙන මානසික කියලා සමහර විට මෙතන ආයෝනිසෝ මානසික වෙන්න පුළුවන්. ඒුණත් මොකද මේ මානසිකාර කියන එකේ ඇත්ත තේරුම මේ අපිට කියලා මානසිකාර කියලා මානසිකාර කියන්නේ මොකද්ද කියලා ඇහුවත් ඒකටත් කියන්නේ පාලි වචනයක්මයි. නමුත් මේක සිංහලෙන් මොකද අපිට තේරෙන භාෂාවකින් මොකද්ද මානසිකාරය වෙන්නේ? දැන් මෙතන සිංහල තේරුමේදී කියන්නේ මෙනෙහි කිරීම කියලා. තර මෙනෙහි කිරීම කියන එකට ගත්තොත් එතන එන ප්‍රශ්න ගොඩක්. මේ කවුද මෙනෙහි කරන්නේ? කෙනෙක් කරන්න කෙනෙක් ඉන්නවද? උදාර මෙතන එතකොට මේ බුදුහාමුදුරන්ගේ මූලික ධර්මයකින් අනාත්මයට විරුද්ධ වෙනවා. ඉතින් මොකද අනාත්මයට විරුද්ධ වෙනවා නම් බුදුහාමුදුරෝ මේ විදිය ධර්මයක් අවදාවත් දේශනා කරන්නේ නැහැ. මොකද එකකට එකක් පරස්පර විරෝධී වෙන්න බෑ. ඒ කියන්නේ මේක අනාත්මවාදී වෙන්න ඕනේ. ආත්මවාදී වෙන්න බෑ. තොට මෙතන මානසිකාර දැන් රූප කියන එක ගත්තොත් රූප කියන එක අපි ගත්තොත් රූපයක් ඇස කියලා ඇස කියන එක සම්භවයේ මානසිකාරය සම්භවයේ කියලා කියන්නේ මූලික දැන් අපි කිව්වා මූලික දේ මූලිකව මූලික නෙවෙයි නමුත් ඒක ඇති වෙන හේතුව වගේ ඒක මට තේරුම් ගන්න අමාරුයි සිංහලේ තරම් තේරුම් ගන්න අමාරුකම නිසා මෙතෙන් දොට මානසිකාරය කියන්නේ අපි මෙනෙහි කරනවා කියන එක දල වශයෙන් කිව්වට ඒක තවදුරටත් සියුම් විදිහට විස්තර කළොත් මේක යම් කිසි ක්‍රියාවලියක් වෙන්නේ මේක මේ අපි කරන දෙයක් නොවෙලා අපි කළාත් නොකළත් ඉබේම කරන දෙයක් කරනවා. හරියට උදාහරණයක් ගත්තා අපි ඉස්සරත් මේ ලේ ගමනාගමනය වගේ අපි ලේ ගමනාගමනය කරන්නේ නැහැ. ඒක ඉබේම කරනවා. ආශාස පාශාස අපි කරන්නේ නැහැ කරනවා. ඒ වගේ එකක් තමයි මේ මෙතන මානසිකාර කියන එකත් අපින් කරන දෙයක් වෙන්න ඕනේ. මේක ඒ සිතේ කරන එක්තරා ක්‍රියාවක්. ඒ ක්‍රියාවෙන් තමයි මේ ඇස කියන එක උපදින්නේ. සබ්බේ ධම්ම ඇස කියලා එක ධර්මයි කියන එක ගත්තොත් ඇස කියන එක උදාහරණයක් හැටියට. එතකොට මේ මානසිකාර කියනකින් තමයි මේ ඇස ඇති වෙන්නේ. ඒ ඇති වෙන මූලික හේතුවක්. මූලික වෙන්නේ ඡන්දේ වුණාට සම්භාව්‍ය වෙන්නේ මේ මානසිකාරය. මානසිකාරය නැත්තම් ඇස කියන දෙයක් උපදින්න බෑ. උදාහරණ තව ටිකක් දල වශයෙන් කියනවා නම් අපිට ඇස් අරගෙන අපි යනවා ගොඩක් ගමන් වල. නමුත් අපි නැවුවොත් මේ ඒ දේ දැක්කද කියලා අපි ඇස් අරගෙන යන්නේ ගමනේ සියලුම දේවල් අපි දැකලා නැහැ. ඇසට වැදිලා තියෙනවා. නමුත් අපි දකින්නේ අපිට දකින්න ඕන දේවල් විතරයි. ඒතර මේ මානසිකාරය කියලා කියන්නේ ඒ වගේ ඒක ඉබේ ක්‍රියාවලියක්. අපි කරන දෙයක් නෙවෙයි. ඒක ඉබේම අපිට යම් කිසි අපේ තියෙන ශක්තියක්. අපි ගත්තොත් උදාහරණයක් විදියට දළු උදාහරණයක් විදියට අපි කිව්වොත් ලස්සන ගෑනු ළමෙක් කනවා. ලස්සන ගෑනු ළමෙක් කනොත් තාචාල අපිට ඇහැ. ඒ මොකද මේ හැරෙන්නේ මේ මානසිකාරය මේ අපි කරලා කරපු ගන්නේ. නමුත් අපි දන්නවා මේවා අපි කරලා නෙවෙයි. නමුත් ඉබේම කියනවා. ඒ මොකද අපේ ළඟ තියෙන ඒ කාම ශක්තිය තවම තියෙනවා. ඒ තවම තියෙනවා නම් ඒ තියෙන ශක්තිය නිසා තමයි ඒ විදිහේ ක්‍රියාවල් කරන්නේ. ඒතකොට ඇස උපදින්නේ නැත්නම් ඇස කියන එක කියන ධර්මයේ උපදින්නේ මේ මානසිකාරය සම්භව වෙලා. ඒ එක උදාහරණයක්. ඒ විදිහට අපි මානසිකාර කියන එක තවදුරටත් සරලව ඒකේ ප්‍රධාන ක්‍රියාකාරීත්වය මානසිකාර කියන ක්‍රියාකාරීත්වය ගැන තේරුම් කරලා දෙන්න පුළුවන් නම් කාට හරි මම හිතන බොහොම පිං. එතකොට අපිට මේක තවදුරටත් හොඳට විස්තර කරගන්න පුළුවන් වෙයි කියලා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සේනවත් නේ. ප්‍රීති මාත්මේ තුමාට නැවතුම වෙන්නේ මම. තිරුවන් සරණයි සමෝදම. අතර මම මේ සඳහන් කරන් තියෙන ආකාරය මම කියන්නම් මොකද්ද කියලා. මම මේ සඳහන් කරන් තියෙනවා මේ මානසිකාරය කියන එක අතරම කිනාලංකර හඳුන්වන්නේ සටහනකින්. මානසිකාරය කියලා කියන්නේ නැවත නැවතත් අරමුණට සීත යොදවන ගතිය. නැවත නැවතත් අරමුණට සීත යොදවන ගතිය. ඒ කියන්නේ මේ හැමතැනම චෛතසික වලට අරමුණ කියන එක තමයි දාලා තියෙන්නේ. ඒතකොට මම මේ දැක්ක මේ රේණුකානේ චන්දවිමල හිමියන්ගේ පොතේ තියෙන මානසිකාරය කියන්නේ සිතට අරමුණේ ඉවත් වෙන්නට නොදී නැවත නැවත අරමුණ ගැනීමෙහි සිත යොදවන ධර්මය මානසිකාරය. ඒ දෙකම එකයි වගේ. කියන්නේ නැවත නැවත අරමුණට හිත යොදවන ගතිය. එතකොට මේ ඒක කියලා තියෙනවා මේ තවත් කියලා තියෙනවා ප්‍රතිසන්දේහි පටන්ම ෂණයක් පාසා බිඳෙමින් අරමුණෙන් ඉවත් වන චිත්ත පරම්පරාව මේ චෛතසිකය නිසා නැවත නැවතත් ඉපද ඉපද අරමුණු ගැනීමෙහි යෙදෙන බව කියනු ලැබේ. මේ තේරුම් ගැනීමට දුෂ්කර අප්‍රකට චෛතසිකයකි. ඒ කියන්නේ ඒක අර අපේ කලින් මිත්‍රයන් මීට කලින් සඳහන් කර එක අප්‍රකට චෛතසිකයක් කියලා. ඒ අනුව මට හිතෙන්නේ මේක මේ නැවත නැවතත් අරමුණට සිත යොදවන ගතිය කියන මේ විදිහට තමයි මේ දෙකොලෙම මම සඳහන් කරන්නේ. තේරුම් සාර්ථකයි. තේරුම් ගන්න බොම් පින් පින් මට ඒක බොහෝ උපකාර වෙනවා හිතන අපි සාකච්ඡා අපිට මේ ත්‍රිපොත් තේරුම් ගන්න. හොඳයි දැන් සේන මහත්තයා දැන් ඔබතුමාට ඔන්න මානසිකාරය පිළිබඳ අත්කතනක් ගිල්ලුවා. ප්‍රීති මහත්තයා ලබා දුන්නා. දැන් අපිට ඒක සම්බන්ධ කරලා තව පොඩ්ඩක් කතා කරමු. තේරුම් සමයතොස්සේ මිතාම පින් මේ ප්‍රීති මහත්මයාට ඒ තේරුම් කරලා දීම ගැන. එතකොට ඒක ඇත්තවසේ මේක හොඳට පැහැදිලි වෙනවා. දැන් මේ මානසිකාරය කියන්නේ අරමුණේ ඒක එක එතනම පවතින ගතිය කියලා. තොරේ අපි දැන් අර දලුවත් මහත්මයාගේ උදාහරණේ රූපය ගැන ගත්තොත් ඇස කියන එක ගැන දැන් ඇස කියන එක ගැන මානසිකාරයෙන් තමයි මේ ධර්මය උපදින්නේ. මොකද මේ මානසිකාරය කියලා කියන්නේ මොකද්ද? එතකොට ඒකෙම නැවත නැවත සිත පවත්වන එක. එතකොට එහෙමනම් අපි දකින හැම එකක්ම මේ සිතෙන් ඇති වෙන ධර්ම අපි නැවත නැවත ආවොත් විතරයි. නැත්තම් ඒක දැකීම එක එක පෙනුනා එක එක පෙනීම අපේ සිතේ ඇති වුණ නැත්තම් ඒ ධර්ම ඇති වෙන්න නම් හැමතිස්සෙම ඒ එක දෙකින් වෙලාවක විතරක් මාදි. මොකද මගේ චිත්තක්ෂණයක් වගේ ඉතාමසන කියන්නේ කාලේ සීමාව නිසා හෝ කක්කෝ නිසා මේක නැවත නැවත යන නිසා තමයි, නැවත නැවත කෙරෙන නිසා තමයි මේ ධර්මය උපදින්නේ. එහෙම නැත්නම් කිසිම ධර්මයක් උපදින්න හේතුවක් නැහැ. ධර්මය උපදින්න නම් නැවත නැවත එන්න ඕනේ. ඒ කියන්නේ නැවත නැවත නැතුව එතනින් මේක නැවතුනොත් ඒ ධර්ම උපදින්නේ නැති වෙනවා කියන එකත් ඒකම ඒකේ විරුද්ධ පැත්තට හිතා ගන්න පුළුවන්. ඔත් මෙතන තියෙන එකයි දැන් එකකින් හොඳට පැහැදිලිව තේරුණා. තේරුම් ගන්න. තේරුම් ගන්නයි තියෙන වාග්නේ. හොඳයි. කමල් මහත්මයාගෙන් මම දැන් අනේ මම ප්‍රසන්න මහත්මයාගෙන් තියෙනවා නේද? ප්‍රසන්න මහත්මයාගෙන් මම ඉල්ලා සිටනම් අපි උදාහරණයක් ඇකිනේට කිසියම් චෛතසිකයක් ගන්න. චෛතසිකයක් අරගෙන මේ චෛතසිකයක් සඳහා මානසිකාරයේ සබ්බ ධම්මා කියන එක චෛතසිකයක් සම්බන්ධ කරලා පොඩ්ඩක් කතා කරන්න. චෛතසිකයක් වශයෙන් පස්සේ චෛතසිකේ මම පස්සේ වේදනා කියන චෛතසිකයෙන් පස්සේ අරගන්න. එතකොට අර මේ මම හිතන්නේ ඉතිසල මාත්‍ය කිව්වා වගේ චක්කුංච පටිච්ච රූපේ චුප්පජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියලා ගත්තාම ඇසත් රූපයත් එකතුනහම ස්පර්ශය තියෙනවා. පස්සපච්චය වේදනාව ඇතිනවා ඊට පස්සේ. එතන යං වේදේති සංජානායති. යං සංජායනාති තං විතක්කේති. එතකොට එතනදි විතක්ක දෙකන. යං විතක්කේති තං ප්‍රපංචේති. යං ප්‍රපංචේ එතකොට තණ්හාව ඇති කරගන්නවා ඒ රූපේ. සතෝ විදානම් පුරිසං ප්‍රපංච සංඥා සංඛා සමුදා චරಂತಿ. එතකොට ඒ පුද්ගලය ප්‍රපංච ඇති කරගෙන සංඥා සංඛාර ඇති කර ගන්නවා. එතකොට අතීත අනාගතේ පච්චුප්පන්නාන්ති චක්කු විඤ්ඤේසු රූපේසු. එතකොට අතීතෙත් අනාගතෙත් වර්තමානයේ ඒකෙන මෙනෙහි කර කර සංස්කා කියන්නේ පච්චුප්පන්නාන්ච චක්කු විඤ්ඤේසු රූපේසු. රූපේ කියන්නේ මේ මානසික කාර්ය කරනවා. එතකොට එතනින්ම තමයි කියන්නේ අඹගෙඩියක් ගත්තාම අඹගෙඩියක් රසයි කියලා හිතනවා. ආ මම ඊට ඉස්සෙල්ලා කාපු අඹගෙඩියක් මේ තියෙන්නේ කියලා කියනවා. ආ මගේ පොඩි කාලේ ලංකාවේදී කාපු අඹගෙඩිය අනේ වගේ අඹගෙඩියක් තියෙනවනේ දැන් කන්න රසයි කියලා හිතනවා. අනේ මට අන්තිමට හිතෙනවා අතීතේ අනාගතේදී හිතලා හිනවා. අනේ මේ අඹ පැලයක් මට මේ හිතෝ ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒ වගේ හිතීම තුළින් තමයි මේ හුඟක් විදිහට මානසික කාර්යකන. එතකොට මෙතෙන්දී හුඟක් වෙලාවට අපි ගියොත් යෝනිසෝ මානසික කාර්ය තුළින් භාවනාවට ගියොත් එතකොට එතනදිත් කරන්නේ සතියයි මේ මානසික කාර්යය. ඒ මානසික කාර්ය කරන්නේ නහයට තිබ්බනම් හොස්ම රැල්ලද. එතකොට එතන තුළින් නහයට තියෙන තැනට මානසික කාර්ය යොමු කරනවා. එතකොට එතෙන් හුඟක් වෙලාවට එන්නේ රූපයකට සම්මයන උනට යන්නේ හුඟක් වෙලාවට මනෝද්වාරජන සිත්ත. එතකොට ඒ විදිහට තමයි මට කියන්න පුළුවන් තේරුම් ගන්න. ඒ පස්සේ ගැන කියන තේරුම් ගන්න. තේරුම් ගන්න ප්‍රසන්න මහත්මයා බොහොම පිං. ඔබතුමා අපි මේ භාවනා පැත්තෙන් කතා කරමින් ඉඳලා අපි මේ පැත්තෙන් ගැන පොඩ්ඩක් දැන් යොමු වෙන හොඳයි. මම හිතනවා අපි මේ මානසිකාරය කියන එක ගැන දැන් අපිට අවශ්‍ය තරම් දේවල් අපිට හිතන්න තරම් දේවල් දැනුණා. අපි කවුරුත් දන්න තැන් වලින් පටන් අරගෙන ටිකක් සියුම් තැන් වලටත් කතා කරා. මනසිකාරයක් නැතුව අපි මේ ඉන්දියන් වලට දේවල් ගෝචර වෙන්නේ නැති බව අපි කීප දෙනෙක්ම මතක් කරා. ඒක අපි සාමාන්‍යයෙන් දන්න දේ. ඒක එහෙමයි. අස්සලගෙන ගියාට බොහෝ දඩ අපිට පේන්නේ නැහැ. ඒක න අවධානය යොමුනොත් තමයි පේන්නේ. මනස තී වගේ කතා වෙලා අපි දැන් අන්තිමට කතා වුණා. මේ එපමණක් නෙමෙයි අර තේන මහත්ය පෙන්නු කර දුන්නා වගේ මේ මෙනෙහි කිරීම එක හඳුනා ගැනීම සිද්ධ වෙනකොටම ඒක ගැට ගැහිීමක් සිදු වෙනවා. ඒක ඉතා සියුම් වශයෙන් හඳුනා ගන්න බැරි තරමට චෛතසිකයක් මේක. මේ මානසිකාරය කියන්නේ ඒ චෛතසිකය තුළින් මේ ඒක ආපහු සිද්ධ වෙනවා. ඒක හඳුනලා දෙනවා. මෙතන සද්දයක් ඇහුණා. මේක සද්දයක් කියන්නේ සංඥාවක් ගන්නවා නම් එතනත් ඒ කිසියම් මානසිකාරයක් යෙදෙනවා කියන දේ අපි තේරුම් ගත්තා. ඒ අනුව දැන් භාවනා පැත්තට යොමු වෙනකොට දැන් අපි හිතුව ආනාපානය අනුව මානසිකාරයේ යෙදෙන යෝගාවචරයේ ඇහැට රූපාරම්මණයක් හමුුණාම ඒක පිළිබඳව විස්තර වගවිභාග කරන්නේ නැහැ නේද? නමුත් අර සාමාන්‍යයෙන් ජීවිතේදී ආයෙම ඒ රූපය ගැන හොයනවා බලනවා. නමුත් මානසිකාරයේ යෙදෙන පොඩ්ඩක් ආනාපානයේදී ඒක යොමු කරන්නේ රූපයක් ඒ කියන්නේ ආනාපානේට අනුව මානසිකාරය යොදලා පුරුදු වෙච්ච කෙනෙක් කියන එක. ඒ කියන්නේ ආනාපානය කරන වෙලාවේ මේ රූප පේනවා අඩුවෙන්නේ. නමුත් රූපයක් දුටු පමණින් ඒ රූපයක් රූපයක් යන විදිහට මෙනෙහි කරලා ඒකට අපේ ආනාපාන ඉන්න කෙනෙකුණත් අපි මේ රූපය කියලා පස්සේ ඇහැරියම් පේන රූප ටික කැපවන්න නෙමෙයි රූප 27ක් තියෙනවනේ අනිත් රූපත් ආනාපානෙනකොට ස්මතුනොත් මේක රූපයක් හැටියට මෙනෙහි කිරීමක් කරනවා කියනවා. එහෙම නැත්නම් ධාතු වශයෙන් හරි මෙනෙහි කිරීමක්. ඔන්න මෙනෙහි කිරීමක් කියන්නේ තියෙනවා. සමහරවිට මම මේ ටික කියන්නේ මාතෘ සීනානන මහඳුරන්ගේ ආනාපාන සති භාවනා කියන පොතෙන් නේ. මම මේ දවස්වල උත්සාහ කරනවා බොහෝ විට මගේ වචන ඔය මේ පොතපතෙන් කියන්නේ නැහැ. ඒකට හරියින් අඩු වෙනද. ඒකට ඒ කනට ඇහෙන ශබ්දයක් හැටියත් නැහැට දැනෙන ගඳක් කනුවත් දිවට රසයක් කයට දැනෙන පොට්ටබ්බයක් කරනවත් එහෙම බලනකොට නත් මේ ආකාරයෙන් මෙනෙහි කිරීමක් සිද්ධ වෙනවා. ඔන්න මනස්කාරය සිද්ධ වෙනවා. එතෙන්දී මනස්කාරය සිද්ධ වෙනවා. ඒතර අපි ප්‍රසන්න මහත්තයා කිව්වා වගේම එතෙන්දී එහෙමනම් මේ යෝනිසෝ මනසිකාරයෙන් කරන කටයුත්තති මනසිකාරයක්මයි. ඒකෙන් ඇතිවන චිත්තත් ධම්මමයි නේද? චිත්ත චෛතසික රූප කියන්නේ සියලු දෙයක්ම ශබ්ද ධර්ම නම් ඒවා කුසල සත්‍ය හෝ අකුසල සත්‍ය වුණත් ඒවත් ධම්මමයි. එමනම් යෝනිසෝ මනසිකාරකින් හෝ අයෝනිසෝ මනසිකාරයෙන් හෝ ඇතිවන්නා වූ ධම්මතා ධම්මතාවමයි. ඒ නිසා තමයි සබ්බ ධම්මතා මනසිකාර සම්භවා කියලා කිව්වේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ඒ කතාව. ඒක තේරුම් ගැනීම වෙන කිසිම පහසුවෙන් අපිට ගන්න පුළුවන් කියපු දේ මනසිකාර සම්භවා සබ්බ ධම්මා කියන දේ. නමුත් අපි දැන් අද කළේ මොකක්ද? ඒවා සියුන් සියුන් තැන්වලත් ඇති වෙන තැන් ගැන අපේ හිත අර සියුන් තැන්වල බලන්න කුසලතාවයක් වැඩි කර ගැනීම තමයි මේ සාකච්ඡාව තුළ බලාපොරොත්තු වෙන නම් කාටත් බොහොම සේලසින් කියන්න පුළුවන්. හැමදේම මනසිකාර වුණා තමයි වෙන්නේ. අර ඉස්සරගත් උදාහරණයක් ගත්තොත් අරන් ගියද හැමෝම දෙම් පේන්නේ නැහනේ. ඒ වගේ එකින් අතහැරලා දාන්න පුළුවන්. නමුත් එහෙම අතන නොඇර අපි මේ සියුම් තැම්බන් සියුම් චෛතසික දිහා අවධානය යොමු කරන්න බලන්නේ අපි මේ සියුම් දේ දැකීමේ කුසලතාවය වැඩි කරගන්න තමයි මේ වගේ ධර්මයක් කරගෙන මේ විදිහට කතා කරන්නේ. මම ඒකත් මතක් කළා. හොඳයි. එහෙමනම් අපිට මට හිතනවා මේ මානසික ආයතන සම්බන්ධයි නේ ස්පර්ශේ නේද? ඊගාවට කිව්වේ මොකද්ද? පස්ස සමුදය සබ්බේ ධම්මා. ඡන්ද මූලක සබ්බේ ධම්මා, මානසිකාර සම්භව සබ්බේ ධම්මා, පස්ස සමුදය සබ්බේ ධම්මා. දැන් අපි තාමත් කතා කරන්නේ මෙන්නේ අපිට ඉස්සෙල්ලා අපි මානසිකාර ගැන කතා කරපු දෙයමද? මේ පස්ස සමුදය සබ්බේ ධම්මා කිව්වන් පස්සේ. ඇයි එකම දෙය කියන්න තථාගතයන් වහන්සේ දෙකක් කියන්නේ? ගොඩක් කතා කරලා බලමු. පස්ස සමුදය සබ්බේ ධම්මා. ඉස්සෙල්ලා මානසිකාර සම්භව සබ්බේ ධම්මා කියලා. පොඩ්ඩක් අපි නිකන් මොලේට දෙමුක වැඩක් නේද තව? මගේ අර්ථය අදහස් මේකයි. මේ මොලේට අපි වැඩ දෙන්න. හොඳයි. මම යොමු වෙනනම් සේන මහත්මයාට. තෙරුවන් සරණයි. අතවසේ මෙතන ඉතාම වැදගත් ප්‍රශ්නයක් දරත මාත ඉදිරිපත් කළේ මෙතන පස්ස සමුදය කියන එක අපි ගොඩක් දෙන ගොඩක් කල්යාණ මිත්‍රව ගොඩක් විස්තර කළා මේ පස්සය ගැන මේ මානසිකාරය ගැන කියනකොටම කිව්ව පස්සය ගැන සඳහන් වුණා. එතකොට එහෙමනම් ඇයි මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ පස්ස සමුදය සම්බේ ධම්ම කියලා නැවත කිව්වේ? එක රිපීට් කරන එක බුදුහාමුදුර කෙනෙකුගේ බුදුවරයෙක්ගේ ක්‍රමයක් නෙවෙයි. මොකද යම් කිසි දෙයක් අනිත් කෙනෙකුට තේරුම් යන්නේ කියලා කියන්නේ නැතුව මේ උන්වහන්සේලාගේ තියෙන දැනුම පෙන්නන්නවත් වෙන කිසිම දෙයකටවත් නෙවෙයි. ඒතර ඒ විදිහට බලනකොට මෙතන දෙකක් තියෙනවා. එකක් තියෙන මානසිකාර සම්භව කියන එක, මෙතන තියෙන පස්ස සමුදය කියන එක. එතකොට මෙතන අතවසේම මේ සම්පූර්ණ මේ කොටස් සියල්ලම ගත්තොත් මේ කොටස් සියල්ලම ධර්ම සබ්බේ ධම්මා වලට තමයි තියෙන්නේ. නමුත් එක එක විදිහටයි ඒවා ධම්ම වලට එන්නේ. ඡන්දේ මූලික වෙනවා. මානසිකාර්ය සම්භවය වෙනවා. මෙතෙන්ද කියන්නේ පස්සේ සමුදය. පස්සේ සමුදය වෙනවා සබ්බේ ධම්මවල. එතකොට මේක එක එක විදිහටයි මේ එක මේ කොම දේවල් වුණාට මේ හැම එකක්ම අපි එකින් එක බැලුවොත් මේ එකින් එක වෙන්නේ එක එක විදිහටයි. එතකොට පස්සේ සමුදය. සමුදය කියන්නේ ඒක ඒ හරියට මට මතක නැහැ මොකද මේ සමුදය කියන්නේ කියන එක. ඒ සමුදය කියන එක මට දැන්ත තේරෙන විදිහට නම් මේක තමයි දැන් සම්භව කියන එක මූලික වෙනවා කියලා. සම්භවය සමුදය කියන්නේ ඒක උදව් වෙනවා කියන එක වගේ, ඒක මූලික උදව්ව වගේ එකක් මට තේරෙන්නේ. ඊට පස්සේ නිසා පස්සේ ඇති වෙන්න ඕනේ මානසිකාරයෙන් පස්සේ පස්සේ ඇති වෙන බව ගොඩක් දෙනෙක් කිව්වා. ඒ පස්සේ නිසා තමයි ඊට මේ ධර්ම ඇති වෙන්නේ. නමුත් තව මේක ඇතුළේ තවත් තියෙන පුළුවන් ගොඩක් දේවල්. නමුත් මෙතෙන්දී එකින් එක වෙන් කරලා ගත්තොත් කියන්නේ මේ වෙන් කරන්න බුදුහාමර වෙන් කරන්න අපිට තේරුම් ගන්න පහසු වෙන්න මිසක් වෙන මේක ඇත්ත ක්‍රියාවලිය නෙමෙයි වෙන් කරන්නේ. අපිට තේරුම් ගන්න පහසු වෙන්නේ මේ පස්සේ සමුදය වෙනවා ධර්මයට. ඒකට මේ පස්සේ කියන එක අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ අර ඉස්ලාම් දන්නේ තමල් මාත්ම කිව්වා වගේ ඇසත් රූපයත් පුඤ්ඤාත් නැපේ කොමකට නාම පස්සේ කියන එක ඇති වෙනවා. ඒ වගේ ඒ පස්සේ නිසා තමයි මේ ධර්මය හැම ධර්මයක් ඕනෑම ධර්මයක් පස්සේ සමුදය වෙලයි මේක ඇති වෙන කියන එකයි මේකයි මම තේරුම් ගත්තේ. තේරුම් ගන්න හොඳයි. මම කවල් මහත්තයෙම ඉන්න තිරුවන් සරණයි. ඔව් සේන මහත්තයා කිව්වා වගේ ස්පර්ශයෙන් තමයි පටන් ගන්න. ස්පර්ශය හරියට කල්පනා කරන්න මේ ස්පාර්ක් ප්ලග් එකක් වගේ. එතකොට කියන්නේ ස්පාර්ක් එක පටන් ගත්තන් පස්සේ ආය නවත්තන්න බෑ. එතනින් එහාට ඒ ඇක්ෂන් එක දිගටම යනවා. එතකොට ඒ චෛත්‍යක සේරම පටන් අරගෙන ඒ ක්‍රියාව යනවා සංස්කාරවලට යනවා. මේ එතකොට කියන්නේ චක්කු ඒ සම්පස්සයක් හැදෙනවා. ඒකේ සම්පස්සයක් ඇති වෙන්නේ එතකොට තමයි. ඒ චෛත්‍යිකයි පස්සේ කුතුමේ වැඩ කියන්නේ සම්පස්සේ කියලා. එතකොට අපිට පොඩිත්තක් අර මානසිකාරය ගැන ආපස්සට කියලා කියනනම් මේ ඒ මානසිකාරය කියන එක ඇත්ත වශයෙන් බලගතු දෙයක්. හැබැයි ඒක ඩෝමන්ට් නැත්තම් ඉනැක්ටිව් බොහොම නිදාගෙන වගේ ඉන්නේ අපේ තියෙන අවිද්‍යාව නිසා නැත්තම් අපේ නීවරණ නිසා. එතකොට මේ නිවර්ණ අවිද්‍යාව එක අවිද්‍යාව හේතු කරගෙන එතකොට දැන් භාවනා කරනකොට පළවෙනිම අපි නිවර්ණ අයින් කරනවානේ. අන්න ඒ වෙලාවට මානසිකාරයට ඇක්ටිවේට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අවිද්‍යාව නැති වුණාම ඔය මේ ස්පර්ශයට ඕන જાති කරන්න දෙන්නේ නැහැ. ස්පර්ශය නවත්තලා දානවා. ඒක ඔක්කොම එතනින් වැඩ නවත්තනවා. ඒකෙන් අන්නේ විදිහට තමයි කල්පනා කරන්න ඕනේ. එතකොට ස්පර්ශය පටන් ගත්තයින් පස්සේ ස්පර්ශයත් එක්කම අත්වසින් සියලුම එකට වෙන්නේ ස්පර්ශයයි සංඥා චේතනා. ඒ තුනේ පටන් ගත්තාම ඒ තුනෙන් අත්වසින් ඒ සංඥාවෙන් පෙන්වන්නේ ඩෙන්ටිෆයි කරනවා. වේදනාවෙන් ස්පර්ශයෙන් වේදනාව දෙනවා. වේදනාවෙන් දැනීමක් ඇති කරනවා. එතකොට ඒ දැනීමේ මේ හැටි පෙන්නනවා සංඥාවෙන්. එතකොට චේතනාවක් ඇති කරනවා මේ මොකක්ද කරන්න කියලා. හොඳක් හරි නරකක් හරි ඒක සංස්කාරයට යනවා එතනින් එහා පැත්තට. එතකොට ඒ කුඩ තමයි නාම රූප හැදිලා ආය විඥානයක් හැදිලා පිටට පෙන්නන්නේ. මේ පින්තූරයක් හදාගෙන ඊට පස්සේ මනා ඇතනේ. ඉතින් මේ ඇක්ෂන් එකට ඔක්කොටම පටන් ගන්න ස්පර්ශයේ තියෙන්නම ඕනේ. ඒක නැත්තම් මොකුත් වෙන්නේ නැහැ. ඒක තමයි එතන තේරුම් කරන්නේ විදිය. තේරුම් ගන්න. තේරුම් ගන්න කොහොමද මන්නේ? ඔය පස්සේ ගැන බොහෝ සාකච්ඡාවන් කියලා තියෙනවා. බොහෝ අවබෝධයන් කාටත් හැමෝටම තියෙනවා. මජ්ජි සූත්‍රය ගත්තත් පස්සේ ගැන මතු කරලා පොතකට මාත් කිව්වද පස්සේ තමයි පස්සේ කියන ලොකු මුඛ්‍ය ආදාමි ගැන කවුරුද දන්නවා. එතකොට මෙතෙන්දී හැබැයි මේ මේ අනිත්‍යවත් මේ සියලු ධර්මයන් වලට හේතු වෙන හැටි තමයි කිව්වේ නේද? පස්සේ ගැන කිව්වා නම් ඉතින් ඡන්දේ මුල් වෙන බව කිව්වා හැම ධර්මයකටම මානසිකාරයේ සම්භවය වෙනවා කියලා කිව්වා. මානසිකාර සම්භවය පස්ස සමුදය. සමුදය කියන්නේ හට ගැනීමට, හට ගන්න. ඒක තමයි. ඒක තමයි. අනේ නිසා මම හිතනකොට අපි ප්‍රේසම් වෙලා කතා කරන්න ඕනේ අනේ ඒ කොටස ගැන නේද? පස්ස නෙමෙයි, පස්ස සමුදය. මානසිකාර සම්භවය ගැන මම ඉස්සෙල්ලා අපි කතා කරන්නේ මානසිකාර සම්භවය, පස්ස සමුදය ගැන. දැන් අපි දන්නවනේ මේ සත්‍යසත්‍යයෙන් කියන දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය කියනකොට ඉතින් සමුදය කියන්නේ පස්ස සමුදය සම්බේද සියලු ධර්මයට හේතුවක් ඇටට කියනවා පස්ස සමුදය. අනේ ඒ කොටස ගැන පොඩ්ඩක් අපි කතා කරමු. වසන්ත මාත කිරුම් සරණයි. අතරම අපි දැන් අපිට පැහැදිලි කරගත්ත මේ පස්සේ කියන්නේ මොකද කියලා විවිධ විදිහට එක්කෙනා අපි පැහැදිලි කරා. ඉතින් අතරම මේ පස්සේ කියන්නේ මොකද මේ නාම අපි කන දෙකක් තියෙනවා නාම කියන එකයි රූපේ කියන එකයි මේ අපි ඒකට බන්ධනය බැඳීම. එතකොට අපි තේනවා මාහිර රූපයක් ඇහැට ගෝචර වුණොත් එහෙම අස්සකරණාපි දිවකයි මනස හරහා එන දෙයක්. එතකොට ඉතින් තමයි ස්පර්ශයක් ඇති වෙලා එන්නේ. නමුත් ඊට පස්සේ බුදුජාණන් වහන්සේ තව ජීවිත මේක ආනන්දහාමුදුරුව අර ප්‍රශ්න කරනවානේ. මට අපිට මාත්‍රණේ සම්පාදේ මට හරියට හිත තේරුණා හරිය පහසුයි හරිය ලේසි කියලා. එතකොට ආනන්ද හඳුන් කියන ආහයන් කියන්නේ ආනන්ද කියලා. එතකොට මම මතක ඒ වගේ දෙයක් වලදී බුදු ආනන්දට පැහැදිලි කරා මේ මේ ස්පර්ශයක් ඇති වෙනවා ආයතන නිරෝධය. ඒක ඇත්තටම ඔතෙන්ට තමයි අපි ඉන්න තෝරන්නේ ආයතන නිරෝධය. ආයතන වලින් තොර වෙච්ච ස්පර්ශයක් තියෙනවා කියලා බුදු ආනන්දසේ ආනන්ද හඳුන්ට ප්‍රශ්න කරගෙන යන ප්‍රශ්න හතර බුදුරහන්වන් ඒකින් ඒ මහණදාන සූත්‍රයේ ඒක ලක්ෂණ පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් ඒක අපිට පැහැදිලි තියෙනවා එතන මේ ස්පර්ශයක් ඇති වෙනවා ක්‍රම දෙකකට. එතකොට ඒ කියන්නේ අපි රූපයක් මුල් කරගත්තොත් එතන ඇති වෙනවා පටික සම්පස්සයක්, ඒ කියන්නේ නාම කාය. ඒ වගේම නාමයක් මුල් කරගෙන අපි ස්පර්ශයක් ඇති වුණොත් මුල් කරගෙන ඇති වුණොත් ඇති වෙන්නේ එතන අදිවචන සම්පස්සයක්. එතකොට ඒක රූපකාය. එතකොට ඒකවට ඔතනදී අපි දැනගන්න ඕනේ එතකොට මේ ඇත්තටම කියනනම් ආයතන වලින් තොර ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය කියන්නේ උපවාහගත්තුත් අර එළදෙනෙක් වගේ ඒක හමගහක්. ඉතින් ඒක වළක්වන්න බෑ. ඒ කියන්නේ ඒක අර මානසිකාරයක් ඇති වුණොත් ඒ ස්පර්ශය ඇත්තේ ප්‍රත්‍යක්ෂ කරන වෙනවම. ඒක මනස ඇතුලෙන් එනම දෙයක්. එතකොට ඒක මනසේ ඇතිවෙච්ච දේ මනස තුලම දෙයක් නෙවෙයි මේක එළියට නොතිබෙන දෙයක් නෙවෙයි කියලා මේක එළියට දානෙත්ම තමයි අපි මේ මෝඩකම. එතකොට මේ මෝඩකම මුලාව. ඒ කියන්නේ අවිද්‍යාව. ඔතන තියෙන සමීකරණ තමයි අවිද්‍යාව. ඉතින් මේ අවිද්‍යාව නිසා නැති දෙයක් ඇති කියලා පෙන්නන එක. එළියට නැහැ දෙයක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. මේ හේතු නිසා මෙහෙම වෙනවා ඒක නිසා දැනෙනවා. තියෙනවා කිව්වොත් ඒක අසුද්ධ සිද්ධ නැහැ කිව්වොත් උච්ඡේද කරනවා. ඉතින් මෙහෙම මේ වගේ දෙයක් නේද පන්නේ ප්‍රතිසම්පාදයේ කියන්නේ කිනේක විද්‍යාන වාස්තු තවත් ක්‍රමීස්ස අන්තරන් පැහැදිලි කරලා දෙන්නවා මේ විදිහට. ඉතින් ඒ අනුව හොඳට පැහැදිලි තියෙනවා මේ දුක ඇති වෙන්නේ මේ විදිහට. ඒකත් අපි හැම දෙයක්ම කතා කරන දෙයක් අපි එන්නෝන්නේ කැරක්ලා අන්තිමට මේ දුක ඇති වෙනව නේද? එහෙනම් ඒක නැති කරගන්නේ මොකද්ද කරන්න ඕනේ කියන්නේ. ඉතින් ඒකත් භාවනාවකට සාමත්ම සුදුසු තැනක් මේක. මේ පෞද්ගල දවසල දවසර සාමුදුරුවන්ගේ මේ දේශනා කීපයක් මුතුනේ මේකම මුල් කරගෙන නාසයේ කීපයක් මේ පෞද්ගල දවසල කියනවා. ඒක කීපයක්ම හැවුවා. ඒකෙන් හොඳට පැහැදිලිව තේරෙනවා මෙතන තියෙන දේම නේද අපි දැනගන්න ඕනේ මේ සම්මා දිට්ඨියට එන්න. ඒ කියන්නේ සත්‍ය ඥානයක දැනගෙන මේ කරන්න ඕන භාවනාවට සාමත්ම සුදු තැනක් කියලා මට තේරෙනවා. පෙරවන් සන්නව සද්වන්ත මම නැවතත් මෙන්නම් ප්‍රීති මහත්මයාට ප්‍රීති මහත්මයා මේ අපි කතා කරේ පස්ස සමුදය කියන්නේ පස්සේට හේතුව දැන් පස්ස සමුදය සබ්බේ ධම්මා කියලා කියන්නේ මොකද්ද තෙරුවන් සරණයි සෑමට. අපේ කල්‍යාණ මිත්‍රයන් විශේෂයෙන් වසන්ත මහත්මය ගොඩක් විස්තර කරා ඒ සම්බන්ධව. ඒ වගේම කමල් මහත්මයත් මේ පස්සෙ කියන එක අනිවාර්යෙන් සිදුනර. මම හිතන්නේ මේක ඇත්තටම අපි ඉගෙනගෙන තියෙන ආකාරයට මේ පස්සය අවිද්‍යාව නිසාම ඇති වෙන බවත්, ඒ කියන්නේ පස්සය දැන් අපි ගත්තොත් ඇහැ ස්වරූපය, ඒකට වසන්ත මහත්මය කිව්ව ආකාරයට මේක අපි ලෝකෝත්තර විදියට යනවා නම් මේ රූපය කියන එකත් අපේ සිතේ ඇති කරගත් දෙයක්. ඒ වගේම ඇස කියන එකත් ඒ වගේම වෙන දෙයක්. එතකොට ඒ දෙක ඇතිවලා පස්සය, ඒ කියන්නේ චක්කු විඥානයත් එක සමගම පස්සේ ඇති වෙනවා. ඉතින් අපි භාවනා කර යොමු කර ගන්නකොට ඒ ගැන ඒ සියලු දේවල් සිතෙහි ඇති වෙන දේවල් බව තමයි අපි මෙනෙහි කළ යුත්තේ. ඒ මගින් අපිට විද්‍යාව ඇති කර ගන්න පුළුවන් බවත් තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අපි මේ පටිච්ච සමුප්පාදයේ කියන ආකාරයට, ඒ කියන්නේ අපි සාමාන්‍ය පුද්ගලයන්ගේ සිදුවන ආකාරය තමයි එතන පස්සේ ඇති වෙන ආකාරය. දැන් අපි බලන්න ඕනේ මේ පස්සේ කොයි විදිහකට නැති කරගත්තේ, නැති කරගන්නේ. ඒ කියන්නේ පස්සේ කියන එක නැති කරගත්තොත් එතනින් මේ වේදනාව කියන එක එන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපේ අන්තිම ගෝල් එක වගේ වෙන්න ඕනේ. ඉතින් ඒ අර වසන් මාත්මේ කිව්ව ආකාරයට අපි ඇත්ත ඇති සැටි තේරුම් ගැනීමට ඒ ගැන තමයි සිත යොමු කරගෙන භාවනාව ඇති කරගත යුත්තේ කියන එකයි මම තේරුම් ගන්න තියෙන්නේ. කියන්නේ අද රූපය වුණත් රූපය අපි දැනගන්නේ මේ සිතෙහි ඇතිවන දෙයක්. ඒ කියන්නේ අපි අපිට විඥාණය දැනෙන්නේ මේ සිතේ ඇතිවන දෙයක්. ඒ කියන්නේ අර පිට තියෙන දෙ නෙවෙයි. ඒ වගේ තමයි මෙනෙහි කළ යුත්තේ. එතකොට ඒ ආකාරයෙන් අපිට පස්සය කියන එක අන්තිම වශයෙන් නැති කර ගන්න පුළුවන් තත්වයකට පත් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙන්නේ මේ ලෝකෝත්තර ක්‍රමයට. මම ඒ විදිහටයි තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න. තේරුම් ගන්නයි ප්‍රතිමාග්ය මේ අතර මේ තථාගත ධර්මයේ අපිට සමාහලලා හිතෙනවා හරි ලේසි කියලා, තේරෙනවා හරි ලේසි කියලා. සමාහලලා හිතලා බලන විදිහම හරි අමාරුයි කියලා මන්ද මට මං කියන අපිට නෙමෙයි මට. ඉතින් සමාන අවස්ථාවක් විතර හරි ලේසි සමාන වලට හරි මම වන් කියලා. මොකද මේ ඉතින් දැන් අපි දැන් පටිසම්පාදේ වේදියට අපි යනකොට පස්සපච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය වං කියලා තියෙනවනේ. ඉතින් අපිට ඉදරනවානේ පස්සේ නිසා වේදනාවක් තියෙනවා, වේදනාව නිසා තණ්හාවක් තියෙනවා වං කියලා කියනවා, කියාගෙන යනවා. එහෙමනම් තණ්හා නැති කරොත් තණ්හාවට හේතුව වේදනාව, වේදනාවට හේතුව පස්සේ පස්ස මං කිය බැක්කෝ දනවනක් වන්දෙම අයිතල මං කියන අපි ඉස්සරහට යමු. පස්ස පච්චය වේදනා, පස්සේ නිසා වේදනා, වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදාන. පස්සට ගියොත් ඕක දැන් ඔකද පස්සට ගියොත් උපාදාන ඇති වෙන්නේ වේ තණ්හාව නිසා, තණ්හාව ඇති වෙන්නේ වේදනාව නිසා, වේදනාව ඇති වෙන්නේ පස්සේ සැකට. එහෙම තියන්න පුළුවන් කියලා හිතනවනේ. හැබැයි ඒක එහෙම නෙවෙයි නේද? එහෙම නෙවෙයි ඒක කියනවා. ඒක අර මේ චුල්ල වේදන සූත්‍රයේ අර්ථයෙන් පැහැදිලි කරනකොට ඒක හිමමත් නෙමෙයි කියලා. මොකද හැම වේදනාවක්ම හේතුවෙන් තණ්හාවක් වෙන්නේ නැද්ද? හැම පස්සයක්ම හේතුවෙන් හැම මේ වේදනාවක්ම ඇති වෙන්නේ නැහැ. පටිච්චසම්පන්නව කිව්වට හැම පස්සයක්ම හේතුවෙන් ඒක එහෙනම් අපි මේ වේදනාව නැති කරගන්න, පස්සේ නැති කරගන්නවා, වේදනාව නැති කරගන්නවා කියන එක කර ගැනීමම හේතුවක් හැටියට සිද්ධ වෙනවා. ඒක ඵලයක් හැටියට වෙන ප්‍රියදාමයක් මේ තියෙන්න ඕනේ. එමු නැතුව අර සියල්ල සිද්ධියදී අපිට එකදෙනෙක් මේ කඩන්න පුළුවන්ද කියලා වගේ දේවල් හිතන්න වටිනවා කියලා හිතෙනවා ඉතින්. මම යොමු වෙනනම් සන්ධ්‍යා මහත්මියට තවසරයක් කතා කරන්න සෞඛ්‍යවත් පදනම් තියවස්සන්න. දෙරුම් සර්නේ. හැම කලන මිත්‍රයෙක්ට බොහොම පිසිද්ද වෙනවා. උගත කරුණු දැනගත්තා. මේ විශේෂම ලබත මාත්මයට මම ගොඩක් පින් දෙනවා. අසනීප තත්ත්වයේ හිටියත් උනන්දු කරවල මේ දැනුම් දීලා මේ වගේ සහභාගීකගෙන අපි වගේ නොදන්න කට්ටියට මේ මාර්ගය යන සලස්වනට ඔබතුමා ඇත්තටම මේ ආත්මවලදීම නිවන් දකින්නොත් ඒ වගේම සම කලන මිත්‍රයෙක්ම ඒ තත්ත්වයට පැමිණෙනවා. අදාසනීප තත්ත්වයෙන් උන සිටියත් මට මේ ධර්ම දේශනා ඉතාම වටිනවා. මම හිතාගත්තා එහෙම අසනීප ගැන හිතන්නේ නැතුව හැමදාම මේ වෙලාව නැගිටලා මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඕනේ කියලා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඔව්. ඉතින් අද අපි සාකච්ඡාව ටිකක් කලින් නිමා කරමු. මම ආවට මෙහි වෙලා ඉතින් විනාඩි දෙකයි තියෙන්නේ. මේ කමල් මහත්මයා ඔබතුමා අපිට ලබා දුන්නා දුක්තු පොයි දවසේ දිස් දසනාවන් තුර කරපු දේශනාව. ඒක වෙබ්සයිට් වලත් ඇති. නැවත ඔන්න මේ කල්යාණ මිත්‍රුන්ට ලින්ක් එක දාන්න. මම යෝජනා කරනවා කල්යාණ මිත්‍රුන් ඒ දේශනාව අහන්න. අහලා අපි අපේ ඊගව සාකච්ඡාව දැන් අපි මම සාමාන්‍යයෙන් මම මතකයි කල්යාණ මිත්‍රු මට කියනක් කියනවා ඊගව දවසේ කරන්න මොකද්ද කියලා දැන්ම කියන්න කියලා. සමහරවිට එහෙම බැරි මොකද දැන් හෙට ආමඳුරු කෙනෙක් මොන ගැහුණොත් මම හිතේ ආමඳුරුත් එක්ක සාකච්ඡා දැස් එක ගන්නවනේ. නැති වුණොත් අපි මොකක් හරි මාතෘකාවක් ගමු. ඒකට ඒ නිසා මේ අපි දැනට මම දන්නේ නැහැ හෙට ආමඳුරු කෙනෙක් හම්බවෙනවද නැද්ද කියන්න. මම හිතුවත් අපි හෙට දුරුදු පොය දිනේදී සුදස්නා ආමඳුරු කරපු දේශනාව සවන් දීලා ඉවිල්ලා අපි ඒ ඔස්සේ සාකච්ඡාවක් කරමු. ඔබ දුන්නාච්චි සම්මා දිට්ඨිය ඇති කර ගැනීම ගැනමයි අපිට කියලා දෙන්නේ නේද? අපි මේ ඔස්සේ සාකච්ඡාවක් කරමු අපිට මම යෝජනා කරනවා ඒක අනිද්දාස්සේද ඒක අපි දේශනාවම කවම මහත්තුගුණ ලින්ක් එක දාන්න. ඉතින් අපිට මේ සන්ධ්‍ය මහත්මිය බොහොම පින් අපිට අද සාකච්ඡා නිමා කරන්න උතුම් පින් දීමක් කළා. ඒ සාකච්ඡා සම්බන්ධ සම්මදනාටමත් අපි කුතන්සය පල කරන පින් දී සිටිනවා. මේ එකතු වීම නිසාම අපිට දම්මෝච ප්‍රාතිමට අවස්ථාව ලැබෙනවා. හිත එක දැනග තියන්ගෙන උපකාර ලැබෙනවා. අපේ ධර්මශ්‍රී මහත්මයාට පින් දෙනවා විටින් විට අපිට මේ මාතෘකා කතා කරන ලබා දීම ගැන. මේකේ තව කොටස් ගොඩක් තියෙනවා. අපිට කතා කරන හතක් තියෙනවා. අපි ඒවා අපි අවස්ථාව ලැබෙන විදිහට සාකච්ඡා කරමු. අර එක දිගටම කරොත් ඒක බෝරින් වෙන්න පුළුවන් නිසා අපි නැවත අවස්ථාව ලැබුණාම මේ කොටස් කොටස් අරගෙන කතා බහ කරමු. හොඳයි. එහෙමනම් අපි අද දවසේ දී සාකච්ඡා මෙයා කරන්න නිමා කරනවා. නැවතත් හිත දිනේදී මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන යෝජනා කරන කල්ලාන් මිත්‍රෙන්ට විසින් විටින් විට සවුනස්ස් වෙබ්සයිට් එක සවන් දෙන්න. අපි සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන දේවල් වලට උපකාරක වෙන දේශනාවන් ප්‍රචාරය කරනවා. හොඳයි. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.